අපි දේවතා ආරාධනා සමන්ත චක්කවාලේසු අත්‍රා වත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අද අපිට තියෙන සූත්‍රය තමයි පුත්තමංස සූත්‍රය. මේ ඇහුවද මේ කොහෙන් හරි YouTube එකේ තිබෙන්නේ. හා හා. හඳ. අපි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ කුමක් පිණිසද? බණහන්නේ ඇයි? මම දෙහිට අහන මේ ප්‍රශ්නේ. ඇයි අපි බණහන්නේ? ඔය නෝනේ බණහන්. ඔය මහත්තේ බණහන්. ඔය මහත්තේ බණහන්. සත්‍ය දෙක සත්‍ය. ඔය නෝනේ. ඒ ඔය නෝනේ බණහන්. ධර්ම තා අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගත්. ඔය මහත්තේ. ධර්මය අවබෝධ කරගෙන සසර මහත්තේ බණ සබාධර්මයේ තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න. සොයනෝනේ බණ. ධර්මය අවබෝධ කරගන්න. ඒ වෙනෝනේ බණ. සසර කෙටි කරගෙන ධර්මය අවබෝධ කරලා සසර කෙටි කරගන්න. ඉවර කරගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. හොඳයි. නේද? ඇත්තටම මේ ලෝතුර අදහම සසරින් ඉතරට පැමිණීම පිණිසමයි. සද්ධර්ම දේශනාවත් විමුක්තිය පිණිස මාර්ගයයි. එතකොට සද්ධර්ම ශ්‍රවණයත් විමුක්තිය පිණිස මාර්ගයයි. දැන් එක එක පරයයන් කිව්වේ අපිට ඇත්ත දැනගන්න ඕන කියන එක නෙමෙයි. ඒ අපිට සත්‍ය දැනගන්න ඕන. එතකොට මේ ලෝකයේ තියෙන සත්‍ය වශයෙන්ම සත්‍ය හතරයි. මොනවද මේ සත්‍ය හතර? දුකක් තියෙනවා. ඒ දුකෙන් අත් මිදීමක් තියෙනවා. ඒ දුකක් තියෙන එකට හේතුවකුත් තියෙනවා. ඒ අත් මිදීමක් තියෙන එකට මගකුත් තියෙනවා. මෙන්න මේ කියන හතරට සියලුම දේ ඇතුළත් කරන්න පුළුවන්. හරියට අර වනේ කැලේ ඉන්න විශාලම සතාගේ අඩිය මොකක්ද? ඇතාගේ අඩිය. ඒකට ඒ ඇත් අඩියට සියලුම සත්තුන්ගේ අඩිය බහලන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට මේ සියලු දේ ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා අපගේ එකම ඒකායන අරමුණ සද්ධර්ම ධර්මයේ දේශනා කිරීමෙත් එකම අරමුණ තමයි නිවන. ධර්ම ශ්‍රවණයේත් එකම අරමුණ තමයි නිවන් අවබෝධ කර ගැනීම, නැත්නම් සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා තමයි මේ දන් දීමට වඩා මේක ශ්‍රේෂ්ඨ වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම සද්ධර්ම දේශනය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ කුමක් නිසාද? මේ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම නිසා. හොඳයි, අද මේ දැන් අපි ඇත්ත දැනගන්නනේ මේ දැන් සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට අද මේ අපි නොදන්න, අපි නොසිතන කාරණා ටිකක් දැනගන්න තමයි මේ සූත්‍රයත් අපි තෝරා ගත්තේ. මේ සූත්‍රයේ නම පුත්ත මංසු සූත්‍රය, සංයුත්ත නිකායේ තිබෙන්නේ. ඒ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවේ තමයි මේ සූත්‍රයත් දේශනා කරන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතලාම මේ සූත්‍ර දේශනාවත් සිද්ධ කරනවා. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ඝාය. දැන් අපි මේ වගේ සූත්‍ර තමයි ගොඩක් සාකච්ඡා කළේ. ඉතින් මේ සූත්‍රයේ තවත් ගැඹුරට මේ ආහාර පිළිබඳ විස්තරයක් කරනවා. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා, මහණෙනි, ආහාර හතරක් තිබෙනවා. භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ඝාය. භූත කියලා කිව්වේ කාටද? අපි දැන් මේවා කතා කරලා තියෙන. දැන් මතක් කරගන්න ඕන. කාටද භූත කියලා කිව්වේ? භූත කියන්නේ කාටද? පහළ වෙලා ඉන්න මදේට. දැන් අපි මේ මොකක් කියලා දින්නේ? භූත වෙලා. ඒ කියන්නේ පහළ වෙලා ඉන්නේ. එතකොට භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ඝාය. මේ පහළ වුණු සත්‍යයන්ගේ ඒ වගේම සම්භවේසීනං වා, සම්භවේසී කියලා කියන්නේ පහළ වෙමින් පවතින. උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම, දැන් බිත්තරයක ඉන්න සත්‍යය තම පහළ වෙලා ලෝකයට මනාලෙස හටගෙන නැහැ. මව කුසක ඉන්න සත්‍යය මනාලෙස හටගෙන නැහැ. අන්නේ අවස්ථාව සම්භවේසීනං වා අනුග්ඝාය. මෙන්න මේ භූත සත්‍යයන්ගෙත්, ඒ වගේම සම්භවේසී සත්‍යයන්ගෙත් අනුග්‍රහය පිණිස, තිතියා පැවැත්ම පිණිස ආහාර හතරක් තියෙනවා. කතමේ ජත්තාරු මොනවදේ ආහාර හතර? කබලීකාරු ආහාරෝ කබලීකාකාර ආහාර, ඕලාරිකෝ වා සුකුමෝවා. මෙව කතා කරා ඒ කබලීකාකාර ආහාරය ඕලාරික වෙන්න පුළුවන්, සුකුම වෙන්න පුළුවන්. දැන් අපි පිඩු පිඩු කරලා වළඳින කන නිසා තමයි මේ කියන්නේ කබලීකාකාර ආහාර කියලා. එතකොට ඒක සියුම් වේවත් තියෙනවා, ගොරෝසු වේවත් තියෙනවා. පස්සෝ ဒුතියෝ දෙවන ආහාරය තමයි ස්පර්ශය, මනෝ සංචේතනා තතිය, මනෝ සංචේතනාව තමයි තුන්වෙනි ආහාරය, විඥානං චතුත්තං. විඥානය කියලා කියන්නේ හතරවෙනි ආහාරය. එතකොට මේ ආහාර හතර අනුග්‍රහය දක්වනවා, උපකාර වෙනවා. මොකකටද? සම්භවේසීනං වා භූතානං වා තිතියා. මොකේද දනුග්‍රහය වෙන්නේ? පැවැත්මට. සසර තුල ඒ භවයන්හි පැවැත්මට හේතු වෙනවා. අනුග්‍රහයක් දක්වනවා. එතකොට ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය. මෙන්න මේ කියන හටගත් උදවියටත්, හටගනිමින් සිටින උදවියටත් ඒ භවයන්හි පැවැත්මට මෙන්න මේ සතර ආහාරය උපකාරී වෙනවා. හොඳයි, මෙන්න දැන් අපි එක එක එක සූත්‍රයක අපි සාකච්ඡා කළා මේ සතර ආහාරයේ. සතර ආහාරය නිධානය නිධාන් කරගෙන ඉන්නේ මොකක්ද? අපි කතා කළා නේද එහෙමද? ඔව් මේ සතර ආහාරය තියෙනවා. මේ ආහාර සතර සත්වයාගේ පැවැත්මට හේතු වෙනවා. මේ සතර ආහාරය නිදන් කරගෙන ඉන්නවා. මොකක්ද නිදන් කරගෙන ඉන්නවා කියලා කිව්වේ? හොඳ දැන් කතා කරනවා. මතක් කරගන්නවා. මොන මොකක්ද නිදන් කරගෙන ඉන්නවා කියලා අපි කතා කළේ? තණ්හාව. මොකක්ද නිදන් කරගෙන ඉන්නවා කිව්වේ? තණ්හාව. මේ සතර ආහාරයේම සත්වයෝ තණ්හාව නිදාන, මේ සතර ආහාරයේම පවතින්නේ කුමක් නිදාන කරගෙනද? තණ්හාව නිදාන කරගෙන. අපි එහෙම ඒකේ තණ්හාව කුමක් නිදාන කරගෙනද? වේදනාව. එහෙම කියලා අපි මේක පටිච්ච සමුප්පාදන අනුකූලව කතා කළා. අද දැන් මේ ඒ දෙකම අපි සාකච්ඡා කළා. මේ එක විදිහ එක පරියායකින් අපි සාකච්ඡා කළා. මේ අවිද්‍යාව කියලා කියන්නේ කුමක්ද කියලා හුවොත්, මේ සතර ආහාරයේ යථා ස්වභාවය නොදන්නා කම කියලා. දැන් ඇත්තටම මේ සතර ආහාරය මනාලිස කවුරු හෝ දකිනවනම්, දන්නවනම්, අවබෝධ කළානම්, ඔහු මේ සසරින් එතරට පැමිණුණු කෙනෙක් වෙනවමයි. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදීත් ඒක විස්තර කරනවා. මේ සත්‍යය මේ සතර ආහාරයේ අවිද්‍යාවෙන් යුක්තයි. මේකේ ස්වභාවය යථා ස්වභාවය දන්නේ නැහැ. මෙන්න මේ ශාසනීය කුමක් සඳහාද? මෙන්න මේ සතර ආහාරයේ යථා ස්වභාවය ගැනීම සඳහා. හොඳයි. මේ කාරණා දැනගන්න ඕනි මොකටද? මේ කාරණා දැනගත්තාම අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න බොහොම පහසු වෙනවා. එතකොට කතංච භික්කවේ කබලීකාරෝ ආහාරෝ දට්ටබ්බෝ. මහණෙනි, කතංච කොහොමද කබලීකාර ආහාරෝ දට්ටබ්බෝ, කොහොමද කබලීකාර ආහාරය දැනගත යුත්තේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ කබලීකාර ආහාරය දැන් අපි යථා වශයෙන් නොදන්න කමනේ අවිද්‍යාව නේ. දැන් මේක කොහොමද දැනගන්න ඕනි අපි? දැන් මේ පැවිදි වුණත්, ගිහිව හිටියත් මේ ආහාර හතරෙහි යථාව නොදකින තුරු අපි කොහෙද ඉන්නේ? අවිද්‍යාව තුල. තේරුණාද? එතකොට මේ පැවිදි වුවද, ගිහි වුවද, මේ සතර ආහාරයේ අවිද්‍යාව දුරු කරන තුරුම අපි සසර තුල අවිද්‍යාව තුල තමයි ඉන්නේ. ඒ නිසා මේ ගැන දැන ගැනීම වටිනවා. මනාව සිහියකින්ම දැන ගැනීම වටිනවා. ඒ නිසා මෙනෙහි කරමින්ම, මන අවධානයක් යොමු කරමින්ම මේ ධර්ම කාරණා ශ්‍රවණය කරන්නට. එතකොට කතාංච භික්කවේ කබලීකාරෝ ආහාරෝ දට්ටබ්බෝ. මහණෙනි, කොහොමද මේ කබලීකාකාර ආහාරය දැනගත යුත්තේ? මොන පරියායින්ද දැනගන්න ඕන? දැන් අපි දන්න ප්‍රමාණයෙන් කතා කළොත් එහෙම කබලීකාකාර ආහාරය කියලා කියන්නේ පිඩු කොට වළඳන දේවල් නේද? සෙය්‍යතාපි භික්ඛවේ දේ ජයම්පතිකා පරිත්තං සම්බලං ආදාය කන්තර මග්ගම් පටිපජ්ජෙයෝ. උදාහරණකින් කියනවා. උපමා කතාවකින් කියනවා. බුදුහාමුදුරුවෝ උපමා කතාවකින් මේ කොහොමද මේ කබලීකාකාර ආහාරය දැනගත යුත්තේ කියලා උපමා කතාවකින් කියනවා. උපමා කියන්නේ කවුරු පිණිසද? ප්‍රඥාව තියෙන උදවියට. ප්‍රඥාව තියෙන උදවියට තමයි උපමාව තේරෙන්නේ. හොඳයි. උට සෙය්‍යතාපි භික්කවේ දේ ජයම්පතිකා. මහණෙනි, මේ දේ ජයම්පතිකා පරිත්තං සම්බලං ආදාය කන්තර මග්ගම් පටිපජ්ජෙයෝ. මේ ගමනක් යන දෙන්නේ. පරිත්තං සම්බලං, මේ අපි කියන්නේ අඩුම කුඩුම ටිකක් එකතු කරගෙන, අඩුම කුඩුම කියේ ආහාරයට ගන්න අවශ්‍ය කරන කලමනා ටිකත් එකතු කරගෙන දේ ජයම්පතිකා ගමනක් යන දෙදෙනෙක්. මේ ආහාරයට ගන්න අවශ්‍ය කරන දෑත් එකතු කරගෙන කන්තරමක් ගම් පටිපජ්ජයිය මේ කතරකින් එතරට යන්න මේ කාන්තාරයට පිළිපන්න ඇතුළත් වුණා. දැන් අරමුණ මොකද්ද? කාන්තාරයෙන් එතර වීම. එතකොට තේසමස්ස ඒක පුත්තකෝ පියෝමනාපෝ ඒ අයට හිටියා පුත්‍රය. ප්‍රිය මනාප එකම පුත්‍රයා. දැන් මේ පුත්‍රයාත් සමග තමයි දැන් මේ කාන්තාරේ යන්න. දැන් කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා. අතකෝ තේසම් භික්ඛවේ දින්නම් ජයම්පතිකානම් කාන්තාරගතානම් යා පරිත්තා සම්බලමත්තා සා පරික්ඛයන් පරියාදානං ගච්ඡෙය. දැන් මේ කාන්තාරයට පිවිසුනේ මොනවත් අරගෙනද? තමන්ට අවශ්‍යක ආහාර අරගෙන, මගදිත් ආහාරයට ගන්න අවශ්‍ය කරන දේත් අරගෙන තමයි මේ කාන්තාරයට පිවිසුනේ. එතකොට මෙන්න මේ සා පරික්ඛයන් පරියාදානං ගච්ඡෙය. මෙන්න මේ කාන්තාරයට පිවිසිලා ටිකක් දුර යනකොට මොකද වෙන්නේ? මේ තමන් මේ අරගෙන ආපු ආහාර වර්ග පරික්ඛය මේ ගෙවීම ෂේ වෙනවා, අඩු වෙනවා. පරියාදාන නිමාවට යනවා. ඒ කියන්නේ මොකද්ද? ඉවර වෙනවා කියන එක නේ. ගච්ඡෙය සියාච තේසං කන්තා කාන්තාර විශේෂ අවශේෂු අනිත්‍යිනෝ. තව කාන්තාරයේ ශේෂයක් තියෙනවා තරණය කරන්න. දැන් මේ තරණය කරන්න කොටසක් තියෙද්දි තමයි කෑම බීම ඉවර වෙන්නේ. එතකොට අතකෝ තේසම් භික්ඛවේ දින්නම් ජයම්පතිකානම් ඒව මස්ස. මේ දැන් මගේ ගමනේ මේ කාන්තාරයේ තරණය කරන තුන් දෙනෙක් වුණාට ප්‍රධානිය දෙන්න කවුද? දෙන්නයි. එම්මවයි පියයි. අර පුතා මේ ඒ දෙන්න නිසා යන ගමනක් නේ තියෙන්නේ. ආ. ඒකට ඒ දෙදෙනාට දින්නම් ජයම්පතිකානම් ඒව මස්ස මෙන්න මේ විදිහට හිතුණා. කොහොමද? අම්හාකංකෝ යා පරිත්තා සම්බලමතා සා පරික්ඛීනා පරියාදින්නා අත්ති වායන් කන්තාරවසේසු අනිත්‍යිනෝ. දැන් අපේ අඩුම කුඩුම නැත්තම් ආහාරයට ගන්න ගినాපු මේ ඔක්කොම ඉවරයි. හැබැයි තරණය කරන්න තව කොටසක් තියෙනවා. යන්නූන මයන් ඉමං ඒකපුත්තකං පියම්මනාපං වදිත්වා වල්ලූරංච සොණ්ඩිකංච කරිත්වා පුත්තමන්සානි කාදන්තා දේවපිමං කන්තාරවසේසං නිත්තරෙයාම. එතකොට මේ දෙදෙනට මෙන්න මෙහෙම අදහසක් එනවා. මොකද දැන් කාන්තාරයේ මෙහෙම මගක් යනකොට මේ ගෙනාපු කලමනා ඉවර වුණා. ඉවර වෙනකොට දැන් මේ තුන් දෙදෙන කල්පනා කරනවා දැන් ඉතුරු ටික තරණය කරන්නට නම් අපිට මොනවද තියෙන්න ඕන? අවශ්‍ය කරන ආහාර ආදිය තියෙන්න ඕන. එතකොට කාන්තාර කිව්වහම කාන්තාර දැන් අපි බණ පොත් කියවනකොට කාන්තාර වර්ග පහක් අවු වෙනවා. එකක් තමයි චෝර සොරු ඉන්න කාන්තාර අවු වෙනවා. අනිත් එක තමයි වාල කාන්තාර කියලා තියෙනවා. මේ ඔය ව්‍යාග්‍ර සිංහ ව්‍යාග්‍ර වල ඔයාදී දරුණු සතුන් ඉන්න කාන්තාර අමනුෂ්‍ය කාන්තාරක් තියෙනවා. එතකොට නිරුද්ධක කාන්තාර කියලා කියන්නේ කිසිවක් ජලය කිසිවක් නැති. ඊට පස්සේ අල්පභක්ෂ කාන්තාර කියලා තියෙනවා ආහාරයට ගන්නට හෝ ජලය හෝ කිසිවක්ම නැති කියන අදහසින් ඔන්නෝම කාන්තාර වර්ග පහක් තියෙනවා. එතකොට මෙන්න මේ අයටත් මේ කාන්තාරයේ තරණය කරද්දී මෙහෙම අදහසක් ඇති වුණා. මොකක්ද? දැන් අපේ අඩුම කුඩුම ඉවරයි. දැන් මේ ඉතුරු ටික තරණය කරන්න නම් අපිට ආහාර පාන ආදී ඕනි අවශ්‍යයි. එතකොට මොකද කරන්නේ? පියා කියනවා මාව මරා, පියා කියනවා මොකද්ද අර කාන්තාවට මාව මරලා මගේ මස් අනුභව කරමින් මේ ඉතුරු ටික තරණය කරන්න කියලා. කවුද කියන්නේ? පියා කියනවා. ඊවස්සේදී මව කියනවා ඒක මට කරන්න බෑ. එහෙනම් මොකද්ද? මාව මරලා මගේ මස් අනුභව කරමින් ඔබේ ජීවිතය රැක ගන්න, ඔබේ දරුවගේ ජීවිතය රැක ගන්න මේ කාන්තාරයේ ඉතුරු ටික තරණය කරන්න, මාව මරලා මගේ මස් අනුභව කරලා ඉතුරු ටික තරණය කරන්න කියලා කියනවා. ඊළඟට දැන් මේ දෙදෙනාම ඊට පස්සේ කතා මේ කියනවා. දැන් පියා මරුනොත්, පියා මළොත් මේ දරුවත් සමග මේ මව කියනවා මේ කාන්තාරය තරණය කරන්න බෑ මට. එතකොට මේ පියා කියනවා දැන් මව මැරුණොත් මේ දරුවට කන්න බොන්න ආහාර නැතුව එතකොට මොකද වෙන්නේ? එහෙතුත් නැති වෙනවා. එතකොට ජීවිත කීයද? දෙකක් නැති වෙනවා. ඒ නිසා දැන් මේ දෙදෙනා තීරණය කරන මොකද්ද? දරුව මරන්න ඕනේ. එකම දරුව මරන්න ඕනේ කියලා තීරණය කරනවා. දැන් එක්කෙනෙක් යනවා පුතේ තාත්තා ළඟට යන්න කියලා. එයාගේ ළඟට ගියාම දරුව මරන්න පුළුවන්? බෑ. එයා කියනවා මොකද්ද? එයාට හිතෙනවා මෙහෙම. මොක කොතරම්නම් සිනහසකින්ද මේ දරුවව ඇති දැඩි කරේ, ඒ වගේම මේ දරුවව ආදරයෙන් සිපගත්තේ බොහොම සෙනෙහසකින්. එහෙම සෙනෙහසකින් සිපගත්ත හැදුව වැඩුව මේ දරුව මට මරන්න බෑ. ඒ නිසා පුතේ අම්මා ළඟට යන්න කියනවා. අම්මා කල්පනා කරනවා දරුව ළඟට එනකොට මේ දරුවා මොනතරම්නම් සෙනෙහසකින්ද මේ ලෝකෙට බිහි කළේ. එවැනි වූ සෙනෙහසකින් බිහි කළ මේ දරුවාව මරන්න බෑ. දැන් මේ ළමයා තාත්තා ළඟටත් යනවා, අම්මා ළඟටත් යනවා. දැන් එන්න එන්න මොකද වෙන්නේ? විපාසය, කුසගින්න මේ ඔක්කොම ඇති වෙනවා. අන්තිමේදී දැන් මේ කතර යන ගමන් තමයි මේ සිදුවීම වෙන්නේ. එතකොට පසුව මුලින්ම නැති වෙන්නේ කවුද? මරන්න වෙන්නේ නැහැ. මරන්නට කලින් මොකද වෙන්නේ? මේ දරුවව නැති වෙනවා. ඊට පස්සේදී මොකද කරන්නේ? මෙන්න මේ දරුවව නැති වුණාම මේ දෙදෙනා මොකද කරන්නේ? මේ දරුවගේ මස් තමයි අනුභව කරන්නේ. කුමක් සඳහාද? මේ කාන්තාරයෙන් ඉගඩු වීම සඳහා. යන්නූන මයං ඉමං ඒක පුත්තකම් පියම්මනාපං වදිත්වා වල්ලූරංච සොණ්ඩිකංච කරිත්වා. එතකොට ඝනමස් වෙනිම කරලා, ඝනමස් කියලා කිව්වේ ඒ දරුවගේ ඝනමස් ඇට ආදිය වෙන් කරලා, ඒ වගේම සොණ්ඩිකංච කටුමස් වෙනිම කරලා, සොණ්ඩිකංච කරිත්වා පුංස පුත්ත මංසානි කාදන්තා දීපිමං කන්තර විශේෂං නිත්තරෙයාම මා සබ්බේවතයෝ විනස්සිම්හාති. අපි තුන් දෙනාම විනාශයට යන්නේ නැතුව මෙහෙම කරමු කියලා තමයි අදහසක් මුලින් පහළ වුණේ. අපි තුන් දෙනාම මරණයටපත් වෙන්නේ නැතුව අපි මේ එක්කෝ පියා මරන්න ඕන, එහෙම නැත්නම් මව මරන්න ඕන, එහෙම නැත්නම් දරුවම අරටවා. දැන් අවසාන උනේ මොකක්ද? දරුවව මරණයටපත් වුණා. එතකොට අතකෝතේ භික්ඛවේ දේජයම්පතිකා තං ඒකපුත්තකම් පියම්මනාපම් වදිත්වා වල්ලූරංච සොණ්ඩිකංච කරිත්වා පුත්තපංසානි කාදන්තා ඒවං නං කන්තරව සේසෝ නිත්තරෙයෝ. මෙන්න මේ විදිහට දැන් අර මල දරුවගේ මස් වෙන්වෙන් කරලා අනුභව කරමින් මේ මවයි පියයි අර කාන්තාරයෙන් එතරට පැමිණුණා. දැන් තේ පුත්තමන්සානි චේව කාදෙයුම් උරේච පතිප්පින් සෙයුම් කාහං ඒක පුත්තකාති. දැන් මේ කන්තාරයෙන් එතර වෙන්නත් ඕන, ජීවිතේ රැකගන්නත් ඕන. ඒ ජීවිතේ රැකගන්න තම එකම දරුවාගේ මාංශය අනුභව කරන්නත් ඕන. එතකොට දැන් මේ එකම දරුවගේ මාංශ අනුභව කරන ගමන් මේ දෙදෙනාට දුකකුත් ඇති වෙනවා. ඇයි දුක? තමන්ගේ එකම දරුව නිසා. එහෙම මගේ එකම පුතාකෝ කියලා මේ දෙදෙනා ලහිත් පහර දෙනවා. කියන්නේ මේ බොහොම ශෝකයටපත් වෙනවා. මගේ එකම පුතා කෝ කියලා, එකම පුතා කෝ කියලා මෙහෙම ශෝකයටපත් වෙන ගමන් තම පුතුගේම මාස අනුභව කරමින් මේ කාන්තාරයෙන් ඉතරට පැමිණෙනවා. හොඳයි. දැන් ඔබ තමයි උපමා කතාව. තංකින් මඤ්ඤත භික්ඛවේ අපිනුතේ ද්වායවා ආහාරං ආහාරියු. දැන් අපි බැලුවොත් එහෙම මෙන්න මේ තංකින් මඤ්ඤත භික්ඛවේ අපිනු තේ ද්වාය. දැන් අර දෙදෙනා ආහාරයට ගත්තේ මොනවද? තම පුතාගේ මස් නේ. දැන් මේ මස් ආහාරයට ගත්තේ ද්වාය, ක්‍රීඩා පිණිසද කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. මොකක්ද අහන්නේ? දැන් මේ කාන්තාරයට පිළිපන්න මේ දෙපළ තම එකම දරුවාගේ මාංශය අනුභව කරමින් මේ කතරින් එතරට පැමිණෙනවා. එතකොට මේ ආහාර ගත්තේ ක්‍රීඩා පිණිසද? එහෙනම් මොකක් පිණිසද? ජීවත්. එතකොට මදායව ආහාරං ආහාරියු. මදේ පිණිසද? එහෙම නෙවෙයි. එතකොට අහන බුදුහාමුදුරුව මණ්ඩනායව ආහාරං ආහාරියු. අලංකාරය පිණිසද මේ ආහාර ගත්තේ කියලා අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. එහෙමද? එහෙමත් නෙවෙයි. එතකොට විභූෂණායව ආහාරං ආහාරියු. මේ ශරීරය අලංකාර කිරීම සඳහාද මේ ආහාරය ගත්තේ දෙමව්පියෝ කියලා අහනවා. ඊට පස්සේදී එහෙමත් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙන උත්තර දෙනවා නොහෙතම් බන්තේ, එහෙම වෙන්න බෑ සාමීනි කියලා. එතකොට නන්නෝනතේ භික්කවේ යාවදේව කන්තාරස්ස නිත්තරනත්තාය ආහාරං ආහාරියුන්ති. ඒ දෙදෙනා මේ කාන්තාරයෙන් එතරවීම පිණිසම ආහාරය ගත්තා නේද කියලා වහම ඒවම් බන්තේ සේමයි ස්වාමීනි කියලා කියනවා. ඒව මේව ක්වාහම් භික්කවේ කබලීකාකාර ආහාරෝ දට්ටබ්බෝති වදාමීති. එතකොට මෙන්න මේ පරියායෙන් කබලීකාකාර ආහාරය දැකී දැනගන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. හොඳයි. එතෙන් දැන් අපිට දැනගන්න කාරණා රාශියක් තියෙනවා. දැන් ඒ පුත්ත මාංශය නම ආකාරයකින් පිළිකුල් සහගත වෙනවා. කාටද? අර දෙමව්පියන්ට නම ආකාරයකින් පිළිකුල් සහගත වෙනවා. ඒ කොහොමද? එකක් තමයි තම වර්ගයේම කෙනෙකුගේ මස්කන්ට සිද්ධ වීම පිළිකුල් සහගතයි. ඊළඟට සිය ඥාතියෙකුගේ මස් අනුභව කරන්න ලැබීම පිළිකුල් සහගතයි. ඒ වගේම තම එකම පුතුගේ මස් අනුභව කරන්න ලැබීම පිළිකුල් සහගතයි. එතකොට ප්‍රිය වූම පුතුගේ මස් අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. ලදරු මසක්ම අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. ඒ වගේම අමු මසක්ම අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. නොකෑ යුතු මසක් නේ මේ. මේ පුත්ත මාංශය කෑ යුතු මසක්ද? නෑ, නොකෑ යුතු මසක්. ඒ නොකෑ යුතු මසක්ම අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. අමුවෙන්ම, ඒ කියන්නේ ලුණු මුකුත් නැතුවම අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. ඒ වගේම පුලුස්සන්නේ නැතුව අනුභව කරන්නට ලැබීම පිළිකුල් සහගතයි. දැන් මේ අපිටත් ඔය මේ ආහාර පාන ආදිය විවිධ විවිධ විදිහට ලැබෙනවනේ නේ. ඒතර විවිධ විදිහට කියලා කිව්වේ දැන් පිණ්ඩපාතේ වඩින භික්ෂුවක් නම් දැන් ගෙදරට පිණ්ඩපාතේ වැඩියාම සමහර වෙලාවට තියෙන්නේ ඊයේ යපු ආහාර. එතකොට මොකද කරන්නේ? ඒක බෙදනවා. තව ගෙදරකට ගියාම තියෙන්නේ තව වෙනත් ආහාර. තව මොනවා හරි ඝන ගුරුසු දෙයක් වෙන්න පුළුවන්. එයා ඒකත් බෙදනවා. තව ගෙදරකට ගියාම පිණ්ඩපාතේ එතන තියෙන නිසා ඊට හාත්පසින් මේ දෙකටම ගැලපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. ඒකත් එයා පාත්‍රයට දානවා. එතකොට දැන් භික්ෂුවකට හිතුනොත් එහෙම මේ මේ ආහාර එකකට එහෙම හිතන්න බෑ. මේ ආහාර එකකට එකක් මේ ගැළපෙන්නේ නැහැ. මේ කෙනෙක් බෙදුවේ මේ ඊයේ උයපු කෑම. තව කෙනෙක් බෙදුවේ මේකට ගැළපෙන්නෙම නැති ආහාරයක් කියලා. එහෙම දේශයක් හටගන්න බෑ. කාටද? පිණ්ඩපාතේ වඩින භික්ෂුවකට. එතකොට ඒ වගේ තමයි මෙන්න මේ සියලුම සත්‍යයන්ට මේ ආහාරයේ පින්නතුනේ. දැන් අපිට ලුණු නැතුව ආහාරයක් හම්බුනොත් මොකද වෙන්නේ? ලුණු නැතුව ආහාරයක් හම්බුනොත් අපිගේ මූණට්ටියක් ගැඹුල් වෙලා මේකට ලුණු ටිකක් දාන්න තේරෙන්නේ නැද්ද නේද? දැන් මොකටද මේ ආහාරය ගන්න? පැවැත්මට. මේ ජීවිතය මේ කාන්තාරයක මේ ගමන් කරන්නේ. මොන ඒයි කාන්තාරයක ගමන් කරනවා කියන්නේ? ඇයි? ඇයි කාන්තාරයක් කියන්නේ? මොන මොහොතේ මේ ජීවිතය අනුතුරටපත් වෙයිද දන්නේ නැහැ. අන්න ඒක කාන්තාරය. දැන් ඒ කියන්නේ මොන මොහොතේ මේක කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. හරි අවිනිශ්චිතයි. එතරට යන්න පුළුවන් වේද දන්නෙත් නැහැ. මග රැඳිලා ඉන්න පුළුවන් වේද දන්නෙත් නැහැ. ඊළඟ පියවර විශ්වාසයක් නැහැ. එහෙමනේ. දැන් මේ බණ මේ හුස්මාර ඉහළට අරගෙන පහළට හෙලන ටිකට මේ ජීවිතය අවිශ්වාසයි. ඒ වුණාට අපිට හිතෙනවා නිකන් මේ එහෙමනම් වෙන්න බෑ. අපි නම් ඒ කිව්වට අපිට එහෙම වෙන්නේ නැහැ කියලා එහෙම හිතනවා. නමුත් මේ ජීවිතයේ ඉහළට ගත්තු හුස්ම ටික පහළට හෙළනකම් විශ්වාසයක් නැහැ. ඒකමයි මේක කාන්තාරය. එතකොට දැන් අපිට ලුණු ඇඹුල් ලුණු නැතුව හම්බ වෙනවා ආහාරයක්. එතකොට දැන් මේ අපි සිහිපත් කළ යුත්තේ කොහොමද? අපි මෙනෙහි කළ යුත්තේ කොහොමද? මේ යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ ලැබුණේ මගේ කයෙහි පැවැත්ම පිණිසයි. දැන් මහත්තුරුන්ට ලුණු ඇඹුල් නැතුවම හම්බුවේ දන්නේ නැහැ. දිගටම නොමලා මෙහෙම කිව්වහම හැබැයි මේ අපි දැනගන්න ඕනි මොකක්ද මේ ආහාරය කුමක් සඳහාද? මේ ජීවිතයේ පැවැත්ම පිණිසයි. එතකොට දැන් මේවා නිශ්ශබ්දව කරන්න ඕනි කාරණා මොනවද? මේ සමහර ඒවා තියෙනවා අපිට කියලා ප්‍රගුණ කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා නොකියා ප්‍රගුණ කළ යුතු කාරණා. මෙන්න මේ සූත්‍රයේ පුරාවටම දේශ සාකච්ඡා කරන්නේ දේශනා කරන්නේ තව කෙනෙකුට නොකියා තම සිතින් ප්‍රගුණ කළ යුතු කාරණා. තේරුණා? හොඳයි. එතකොට මෙන්න මේ පුත්‍ර මාංශය අන්නේ කියපු කාරණා නමයකින් පිළිකුල් සහගත වෙනවා. එතකොට දැන් ඔය ඇත්තෝ උදේ පාන්දර නැගිටලා මුවකට සෝදගෙන උරුලෝ සෝදිහා දහ පාරක් විතර බලනවා. මොකද්ද වැඩට යන්න පරක් වේද කියලා බලනවානේ නේ. එහෙම බලනවා. දැන් මේ වැඩට යන්නේ කුමක් සඳහාද? මාස ජීවත් වෙන. එහෙම නේද? ජීවත් වෙන නේද? ආ කම්පැනි එක කම්පැනි හොදින් ගොන්නේ. අපි මේ යන්නේ ජීවත් වෙන. එහෙම නේද? එතකොට මෙන්න මේ ටික ඔළුවට ගන්න ඕන. හැබැයි මේක කී කියා කරන දේවල් නෙවෙයි. කොහොමද මේක මේ මේ තමන්ගේ ජීවිතේ මෙන්න මේ විදිහට මේ ආහාරය දිහා දකින්න ඕන. ගමනාගමන වශයෙන් කියලා කියන්නේ භික්ෂුවක් නම් මේක දකිනවා මෙන්න මේ පරියාය. කොහොමද? උන්වහන්සේලා දැන් තියෙන දිනචරියාවක් මේ සදහයින් සසුන්වන් කුලදරුවන් විසින් අරුණයට පළමුවද හැටි වළඳා මලු පෙත්මන් හැමද නිමවා පැන් පෙරහා තබා විවේකස්ථානයක හිඳ මෙහා දීවසිගල දිනචරියාවක් තියෙනවා කළ යුතු වැඩ කොටසක්. දැමුල් කට්ටියට දිනචරියාවක් තියෙනවනේ. උදේ පාන්දර නැගිට්ටහම කරන වැඩ ටිකක් තියෙනවනේ. දැන් ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ ටික නොකළොත් එහෙම ජීවත් වෙන්න අමාරුනේ නේද? ඒකට තමයි කියන්නේ දිනචරියාව කියලා. භික්ෂුවක් වුණත් තියෙනවා දිනචරියාවක් තියෙනවා. ඒ ටික නොකළොත් එහෙම දව කට්ටිය දාහනේ අරන් ඉද්දි මම බුදියගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? පළවෙනි දවසේ ගිනේ, දෙවෙනි දවසේ මූ නැඹුල් කරගෙන, තුන්වෙනි දවසේ තේරුණ. අපි හැමෝටම තියෙන මොකද්ද? දිනචරියාවක් තියෙනවා. ඒ දිනචරියාව මොකක් පිණිසද? ජීවත් වෙනවා. හොඳයි. එතකොට භික්ෂුවක් නම් තියෙනවා මොකද ගමනාගමන වශයෙන් මේක දකින්න ඕන. හැබැයි මේව කී කියා කරන දේවල් නෙවෙයි. තමන්ගේ සිතින් දැන් තව කෙනෙක් නෙවෙයි නිවන් දක්කන්න හදන්නේ නේද? තමනුයි මේ නිවන අවබෝධ කරගන්න හදන්නේ. තමනුයි මේ සැහැල්ලු භාවයට පත් වෙන්න හදන්නේ. තමනුයි මේ සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ. තමන් කිව්වහම පුද්ගලාර්ථයෙන් ගන්න එපා. එතකොට මේ ගමනාගමන වශයෙන් දැන් අපි අර වතාවත් කරලා බුද්ධ වන්දනා ආදිය කරලා බණක් භාවනාවක් කරලා ඉතින් අපි මේ ආහාරය පිණිස පිණ්ඩපාතේ වඩිනවා. භික්ෂුවක් නම් මගට පිවිසෙනවා. එතකොට මේ මගට පිවිසෙනකොට මේ භික්ෂුව දකින්න ඕන හරියට කොහොමද? අර කුණු මස් රොදකට කුණු මස් රොදක් සොයාගෙන යන නරි හිවල්ලු කැනහල්ලු ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි මේ ගමන. ඇයි ඒ? උනුත් මේ උස පුරවා ගන්න ආහාරයක් හොයාගෙන යනවා. මමත් දැන් මේ අර භාවනා කරන්න තියෙන වෙලාව, ඒ කියන්නේ මේ ආධ්‍යාත්මීය පෝෂණය කරන්න තියෙන මේ කාලය කැප කරලා මමත් මේ මොකද කරන්නේ? මේ මගට පිවිසිලා හරක් කියන්නේ හිවල්ලු ආදී කරන කටයුත්තම තමයි කරන්නේ. දැන් මේක තමන් විතරයි සමන් සිහියෙන් තමයි දකින්න ඕන. තේරුණා? එතකොට භික්ෂුවක් එහෙම සිහිපත් කරනවා. ඇයි ඒ එහෙම සිහිපත් කළ යුත්තේ? මාන්නය දුරු කරගන්න. තේරුණා? නැත්තම් මම වැඩට යනවා කියලාත් යන්නේ ලොකු මාන්නයකින්. තේරුණා? මම ආහාර මේ හොයාගන්න යන්නේ බලනකොට යථාර්ථය ඒක. තේරුණා? එතකොට භික්ෂුවක් නම් ඒ විදිහට දකින්න ඕන. එතකොට ගිහියෙක් නම් ඒක දකින්න ඕන. මොකද්ද? මගේ මේ කයි පැවැත්ම සකස් කරගන්නයි මම මේ මාර්ගයට පිවිසෙන්නේ කියලා. හොඳයි. අන්නේ ආදී වශයෙන් ගමනාගමන වශයෙන් මේ ආහාරය දිහා උදේ නැගිටලා වැඩට යන්න කලින් මේක දකින්න ඕන. මේක සිහිපත් කරන්න ඕන. ඇයි එහෙම සිහිපත් කරන්නේ? තමන්ගේ හිතේ තියෙන මේ අකුසල ධර්මයන් යටපත් වෙලා යනවා. මේ සූත්‍රයේ අවසානයේදී කියන මොකද්ද මේවම සිහිපත් කරාම මොකද වෙන්නේ කියලා. ඊට පස්සේදී මම මේ මගේ කුස පුරවා ගන්න කරන ව්‍යායාමයක් සඳහායි මේ මගට පිවිසෙන්නේ කියලා දැනගන්න ඕන. එහෙම දැනීමෙන්ම, එහෙම දකිමින්ම මේ මගට පිවිසෙන්න ඕන. දැන් මේක කැමති කෙනෙකුට කරන්න පුළුවන්, අකමැති කෙනෙකුට නොකර ඉන්න පුළුවන්. එහෙම හිතන එක හරි නෑනේ කියලා හිතෙන්නත් පුළුවන් නේද? හොඳයි, අපි කොහොම හෝ මේ හිතේ ඇතිවෙන මාන්නය, හිතේ ඇතිවෙන අකුසලය දුරු කරගන්න නම් කොහොමද හිතන්න ඕන? මම මේ උදේ පාන්දර නැගිටලා මේ ඔරලෝසු දිහා දහසරයක් විතර මම හිතන්නේ වැල වෙනවා, මොකද මේ පරක්කු වෙයිද පරක්කු වෙයිද එහෙම කියලා. ඉතින් බයෙන් චකිතයෙන් යුක්තව අර හරියටම අර වගේමනේ අර සතත් ආහාර හොයාගෙන යන්නේ බොහොම බයකින් චකිතයකින්. ඇයි ඒ සතා තව සතෙකුගේ ආහාරයක් වෙන්න පුළුවන්? ඒ වගේ මේ මගට පිවිසෙන මේ සියලු සත්වයෝ, ආහාර හොයාගෙන යන සියලු සත්වයෝ තව කෙනෙකුගේ ආහාරයක් වෙන්න පුළුවන්. මොන වෙලාවෙ මේක අපි යන්නේ මේ බොහොම ප්‍රවේශමේ. හැබැයි තව කෙනෙකුගේ අපරික්ෂාකාරී භව අපේ ජීවිතය නැති වෙන්න පුළුවන්. තේරුණා? ඒ නිසා මේක මොන මොහොතේ කඩම් වැටේ දන්නේ නැහැ. එන්නේ වගේ අස්තිරයි. ඒ නිසා තමයි අපි මේක මේ විදිහට සිහිපත් කළේ. අන්නේ කියන්නේ ඒ තණ්හාව අඩු කරගන්න, ඒ මාන්නේ අන්න හරි මාන්නේ අඩු කරගන්න. දැන් මෙහෙම හිතුවහම මොකද වෙන්නේ කියලා බුදුහාමතුරු දේශනා කරනවා. එතකොට ගමන ආගමන වශයෙන් මෙහෙම දකින්න ඕන. එතකොට තමන් ගියපු වැඩේ හරියට කරලා තෙන්න පුළුවන්. හොඳයි, ඊට පස්සේ දැන් ඊළඟට බලන්න ඕන පරිභෝග වශයෙන්. පරිභෝග වශයෙන් බලනවා කියලා කියන්නේ ගමනාගමන වශයෙන් බලනවා, පරිභෝග වශයෙන් බලනවා. පරිභෝග වශයෙන් කියලා කියන්නේ මේ ආහාරය ලැබුණාම අපි දැන් මේ වැඩට යන්නේ ඔක්කොම කරන්නේ මේ කුස පුරවා ගන්න. භික්ෂුන් වහන්සේත් පිණ්ඩපාතයේ වඩිනුමක් සඳහාද? කුස පුරවා ගැනීම සඳහා. එතකොට ආහාරයක් ලැබුණාම අපි මොකද්ද කරන්නේ? අද නම් ඉතින් මේ කට්ටිය ටීවී එක දාගන්නවා. ඒක දිහා බලන්නේ කන්නේ මොනවද කියලා සිහියක් නැහැ නේද? අර මම දැක්ක පොඩි ළමයිට එහෙම ඕන දෙයක් කවන්න පුළුවන් ටීවී එක ඉස්සරහට ගෙනච්චා. අද යන්නේ අමුතුම පැත්තකට. මේ දහම නම් හැබැයි ඒ පැත්තට යන එකක් නෙවෙයි. ඒක වෙනම දිශාවකට යන එකක්. අපිටත් මේ ඕනම දෙයක් මම හිතන ටීවී එකක් ඉස්සරහා වුණ බාඩු වෙලා ඔය හොඳ ජනප්‍රිය දෙයක් දාගත්තාම කන දී ගැන සිහිය නැහැනේ. හැබැයි ආහාරය කියලා කියන්නේ සිහියෙන් නුවණින්ම පරිහරණය කළ යුතු එකක්. ඇයි ඒ ආහාරය තුල අවිද්‍යාව තියෙනවා. ඒ නිසා එතකොට ආහාරය ලැබුණාම දැන් අපි බත් ගාන ගත්තාම මේ අද ජීවිතවල නැත්තම් මේ වෙනස් හදා ගන්න ඕන. ඒක ආහාරය ගත්තාම ඒ ආහාරය මේ භෝග වශයෙන් දකින්න ඕන. කොහොමද? මේ හපන බව දනිමින් මේ ආහාරය හපන්න ඕන. ආහාරය මේ මම කන්නේ මේ කැරට් නම් මම මේ කැරට් කලයක් හපන්නේ කියලා දැනගෙන හපන්න ඕන. දැන් අපි හිතමු අපිට ලුණු නැතුව හම්බ වෙනවා කියලා මොකක් හරි ආහාරයක්. දැන් අපි මොකද්ද කරන්නේ? ලුණු ඇති ආහාරයක් දිහා බලාගෙන හිතාගෙන මේ ලුණු නැති එක ගැන අප්‍රසාදය ඇති කරගෙන ඒත් කරන්නේ අරගම තමයි. කටු දාලා හපන එක තමයි කරන්නේ. එහෙමනේ. ඒ වෙන මේ ආහාරය කියන එක ගිහියෙක් උනත් පැවිද්දෙක් උනත් ක්‍රමානුකූලව කළ යුතු කාරණාවක් තමයි ආහාර ගැනීම. එතකොට කොහොමද ඒක තමන්ට තමයි දකින්න පුළුවන්. මේ ආහාරය හපනකොට දකින්න ඕන යටි දත් ටිකෙන් මොකද හරියට වංගෙඩිය කරන වැඩේ කරනවා. වංගෙඩිය මොකද්ද කරන්නේ? වංගෙඩිය මොකද්ද කරන්නේ? ආහාර මොනවා හරි ටිකක් දැම්මහම ඒ ටික අල්ලගෙන ඉන්න. උඩුහක්කෙන් මොකද්ද කරන්නේ? මෝල් ගහින් කරන වැඩ ටික කරනවා. මොකද්ද? මෝල් ගහින් කරන්නේ මොකද්ද? ඒ ටික තමයි උඩුහක්කෙන් කරන්නේ. එතකොට අපි එහෙට මෙහෙට පනිනව නම් වණේ දාලා කොටද්දි මොකද්ද කරන්නේ අපි? ආ ගාන්ට වලට දා ගන්නවා. දිවෙන් ඒ ටික කරනවා. එහෙම නේද? ආ. එතකොට මේක මේ විදිහයි කියලා දැකගෙන කරන්න ඕන. දැන් දන්නේ නැත්නම් ඔක දන්නේ නැහනේ. තේරුණා. හරි රසයි කියන එකට තමයි හිත යන්නේ. මේක හරි වැඩක් නැහැ කියන එකට තමයි මේක ලුණු රසත් නැහැ කියලා ගෙන දාන දාන කිනා දායකයක් ඉවරයි. එතකොට කරුණාවයි මෛත්‍රියෙන් කන්න හදලා දීපු කෙනාටත් කෙරෙහි ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සිහියෙන් අවධානයෙන් කලේ නැත්තා. ඒ නිසා මේ භෝග වශයෙන් පරිභෝග වශයෙන් මේ ආහාරය දකින්න ඕනි. මේ විදිහට හපනකොට හපන බව දැනීමින් හපන්න ඕන. මේ කන්නේමම කැරට්ටලයක් නම් කැරට්ටලයක් කියලා දැනගෙන හපන්න ඕන. මේ ආහාර පිටක් නම් මේ ආහාර පිටක් කියන බව දැනගෙන හපන්න ඕන. මේක දැන් කිය කියා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක තමන්ටම පමණයි කරන්න පුළුවන්. තේරුණා? මේව උගන්වන්න යන්නත් එපා. නොදන්න කෙනෙකුට මේව කිව්වොත් එහෙම පිස්සු කියලා හිතනවා. තේරුණා? ඒ නිසා මේ මේ බුද්ධිය තියෙන සිහිය තියෙන උදවියට තමයි ගෝචර. ඒ නිසා මේක ආහාර ගන්නකොට මේ විදිහට දකින්න ඕන. ඊළඟට ඊළඟට දකින්න ඕනි තැම්පත් වන ස්ථාන වශයෙන් මේ ආහාරය දකින්න ඕන. දැන් අවුරුදු 10ක කෙනෙක් මේ ආහාරය ගන්නවා. ආහාරය ගත්තාම එකක් තමයි මේ විදිහ ආහාරය ගත්තාම හපල හපල ඉලිනවා. ඉලිනාම ඌ අවුරුදු 10ක් නම් ජීවත් වෙලා ඉන්නේ. මේක ගිහිල්ලා තැම්පත් වෙන්නේ කොහෙද? ආමාශය තුන තැම්පත් වෙනවා. ඒත් අවුරුදු 10ක් නම් අවුරුදු 10ක් පරණ වලක තමයි මේක තැම්පත් වෙන්නේ. තේරෙනවද කියන කාරණා? දැන් තෘෂ්ණාවනි දුරු කරන්න ඕන. දැන් තෘෂ්ණාව දුරු කරන්න නම් මේක දැකිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒක ගිහියෙක් වද පැවිද්දෙක් වද ඒ ක්‍රමයට දකින්න කම ආහාරයේ තියෙන රස තෘෂ්ණාවයින් කරන්න බෑ. තේරුණාද? දැන් ඒක අවුරුදු 10ක කෙනෙක් නම් මේ ගිහිලා කොහෙද තැම්පත් වෙන්නේ? අවුරුදු 10ක් පරණ ස්ථානයක තමයි තැම්පත් වෙන්නේ. අට කතාවේ ඊට වැඩිය ලස්සනට විස්තර කරනවා මේ ටිකක් ඉතරයි කියන්නේ. එතකොට අවුරුදු 20ක් පරණ කෙනෙක් නම් අවුරුදු 20ක් පරණ තැනක මේක ගිහිල්ලා එතකොට දැන් අවුරුදු 50ක් 60ක් පරණ කෙනෙක් නම් දැනගන්න ඕන මේ ආහාරය ගිහිල්ලා අවුරුදු 50ක් 60ක් පරණ තැනක තමයි දැන්පත් වෙන්නේ. මෙන්න මේ පරියාය ධර්ම වලින් මේ ආහාරය ගැන දකින්න ඕන. මේ කාටවත් කියන්න යන්න එපා. ඒ කියන්නේ ධර්මයේ දන්න කෙනෙකුට නම් කිව්වට ගෝචරයි. නොදන්න කෙනෙකුට කිව්වොත් එහෙම. ඒගොල්ලෝ මේක දකින්නේ වෙනත් කෝණ වලින්. එතකොට ඒක විහිළුවක් ඇටියට. දැන් අන්නේ විදිහට දකින්න ඕනි මේක ආහාරය ගිලිනකොට ඒ වගේ සිහියකුත් තියෙන්න ඕන. ඒ වගේම මම මේ ටිකයි කියන්නේ. දැන් ඔක්කොම කිව්වොත් එහෙම කන එකක් නවත්තයි දන්නේ නැහැ. ඒක නිසා ඊට පස්සේ තැම්පත් වන ස්ථාන වශයෙන් දකින්න ඕන. ඒ වගේම නොපෙසීම වශයෙන් දකින්න ඕන. මේ ආහාරවල කොටසක් පැසෙනවා, කොටසක් පැසෙන්නේ නැහැ. එතකොට කොටසක් දිරවනවා, කොටසක් දිරවන්නේ නැහැ. එතකොට ඒ ආදී වශයෙන් දකින්න ඕන. එතකොට අප්‍රධාන ඵල වශයෙන් දකින්න ඕන. අප්‍රධාන ඵල කියලා කියන්නේ මේ මේ ආහාරය ගැනීමෙන් කෙස් ලොම් නියදත් ආදිය වැවෙනවා. ඒවා අප්‍රධාන ඵල. ඒක එච්චර පේන්නේ නැහැ නේ. නේ. කොහොමයි හන්දතේ? ඔව්. හොඳහරද? ඊළඟට ඒ වගේම තමයි මේ එක දොරකින් මේ ඇතුල් කරන ආහාරය නව දොරකින් පිට වෙනවා. කොහොමද? චක්කු ගුත කියලා කියනවා. චක්කු ගුත කියලා කියන්නේ මේ ඒවල කියනවා කියලා චක්කු ගුත. එහෙන් පිට වෙන මල පහ එහෙන් පිට වෙන අපද්‍රව්‍ය. ඒක කණික ගුත කියලා කියනවා. ඒ කියන්නේ කණින් පිට වෙන මොනවද තියෙන්නේ? ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රියයි මනාපයි කියලා මේ බොහෝම එකට ඉඳගෙන යාළු හිත මිත්‍ර ආදීන් එක්ක අපි මේ ගන්න ආහාරය නවදුරකින් පිට වෙන බව දහමේ දක්වනවා. දැන් මම මේ ටික ටික කියන්නේ මොකද? ඔක්කොම කියන්නේ නැහැ. හොඳයි. ඒකට ලස්සන තියෙනවා. ආහාර පෑන් කැවිලිද මා අගින් බොජුන්හා. එකමුව දොරින් පිවිස නවදුරකින් බැහැර වේ. මේ අපි මේ ප්‍රියයි මනාපයි කියලා මේ ගන්න ආහාරය එක දොරකින් ඇතුල් වෙලා නවදුරකින් පිට වෙලා යනවා. එතකොට සපරි වරින් වළඳා සැඟවේ බැහැර කරන්නේ. එතකොට ඒක තියෙන මේ අපි හිත මිත්‍රාදීන් එක මේ ආහාරය ගන්නවා. නමුත් මේ ආහාරය පිට කිරීමේදී අපි ඒක සැඟවිලාම කරනවා. ඇයි ඒ? පිළිකුල් සහගතම නිසා. සතුටුව ඉඳ වළඳන්නේ නික්මෙනු පිළිකුල්ම වේ. සතුටෙන් මේ ආහාරය ගන්නවා. නමුත් එය පිළිකුල් සහගතවම අයින් කරනවා. එකම රැයක් ගෙවීමෙන් කුණු වේ ඒ සියල්ලම. එකම රැයක් ගත වීමෙන් මේ හොඳයි සැපයි ගුණයි කියලා ගන්න ආහාරය මොකක්ද වෙන්නේ? පිළිකුල් සහගත තත්ත්වයකටම පත් වෙනවා. දැන් මෙහිම ආහාරය ගැන දැනගෙන අනුභව කරන්න ඕන. ඇයි මෙහිම දැනගෙන අනුභව කළ යුත්තේ? මේ ආහාරයේ තියෙන තෘෂ්ණාව අයින් කරගන්න. එහෙම දනුභව කරන්න. නිවන දකින්න නම් යථාර්ථය දකින්න ඕන. යථාර්ථය දකින් නොදෙක ලබන නිවනක් හෝ දකින නිවනක් හෝ ලබන අවබෝධයක් හෝ දහම අපි මේ ශාසනය තුල උගන්වන්නේ. එතකොට නිවන අවබෝධ කරන්න නම් යථාර්ථය දකින්න නම් ඒ යථාව යථා ස්වභාවයක් සේම දකින්න ඕන. මේ කියපු කාරණා බොරුද? බොරු එහෙම නෙවෙයි. ඒක යථා වශයෙන් තියෙන දෙයක්. අපි 얘 ගැන හිතන්න කැමති නැහැ. එච්චරයි තියෙන්නේ. හොඳයි. ඉතින් ඔක්කොම කියන්නේ ටික ටික කියන්න ඈ. හොඳයි. ඔන්න ඔය විදිහට ආහාරය පිළිබඳව සංඥාවෙන් අනුභව කරන්න ඕනේ. ඒකට කියනවා මොකක් කියලාද? ආහාරයේ පටික්කුල සංඥාව කියලා. ආහාරයේ පටික්කුල සංඥාව කියලා කියන්නේ ඔන්න ඔය සංඥා වලින් අනුභව කරනවා නම් ඒක කියනවා ආහාරයේ පටික්කුල සංඥාව වඩනවා කියලා. ඒක හැබැයි කෙනෙකුට කිය කියා කරන එකක් නෙවෙයි. තමා විතරයි දන්නේ. තමා හපන බව දන්නේ තමන් විතරයි. තමා ආහාරයේ ගිලින බව දන්නේ තමන් විතරයි. එහෙම නේ. තමා එහෙම හිතන බව දන්නේ තමන් විතරයි. දැන් ඕක දැනගෙන පිරිසක් එක්ක ආහාර ගන්න බැරිද? වාඩිලා ගන්න පුළුවන්. සතුටින් කරන්න පුළුවන්. ඇයි ඒ? ඒ යථාව දකින්න නිසා යාට ඒක සතුටින්ම කරන්න පුළුවන්. මම මේ කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මේ අර කට්ටිය නොදැන කරනවා. මම මේක දැන දැනම දැනක් දකිමින්ම දනිමින්ම මම මේක කරනවා. මොකද්ද? ආහාර හපලරක වංගෙඩියේ මෝල් ගහයි අතයි කරන වැඩේ මම මේ කටේ දාලා මේ ටික තමයි කරන්න කියලා අවබෝධි දකිමින් දනිමින්ම එක කරන්න පුළුවන්. ඒත් මේ පිරිසක් එක්ක ආහාර ගන්න මේක බාධාවත්ද? නෑ, මේක බාධාවක් නෙවෙයි. තේරුණා? එතකොට එහෙම බාධාවක් වෙන්නේ නෑ මේ දහම හරියට සිහියෙන් නුවණින් පාවිච්චි කළොත්. එතකොට ඔන්න ඔය විදිහේ යම් සංඥාවකින් මේ ආහාරය අනුභව කරන්න ඕන. මොන ආහාරයද? කබලිකාකාර ආහාර. තේරුණාද? එතකොට අර පුත්ත මංශයේ පිළිකුල් සහගත වගේම මේ ගන්න මේ හොඳයි කියලා ගන්න ආහාරයක් පිළිකුල් සහගත මේක කියන බවයි මේ අවබෝධයට ගන්න ඕන. දැන් ඉතින් මේ නාම රූප ස්කන්ධය තුලින් නාම රූප ස්කන්ධය තුලින් කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ස්කන්ධය තුලින් කොතරම්නම් ආහාර ගමන් කරලා ඇතිද? හිතන්න. ටොන් ගානක් ආහාර අනුභව කරලා ඇති. තාම කාන්තාරේ එතරට ගිහිල්ලත් නැහැ. එතර වෙන්නේ කවද්ද කොහොමද කියලා දන්නේ නැහැ. තාම කාන්තාරයේ තුල ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. හොඳයි. ඔන්න කබලීකාරේ භික්කවේ ආහාරේ පරිඥාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හෝති. කවුරු හරි කෙනෙක් මේ කබලීකාකාර ආහාරය පිළිබඳව පරිඥාතේ, මේක හොඳ වචනයක්, මේක විස්තර කරලා තියෙනවා කලින්. පරිඥාත කියන වචනය, පරිඥාත කියලා කියන්නේ මොකද්ද? අවබෝධ කරනවාට. ඒකට පරිඥා වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොකද්ද පළවෙනි පරිඥාව? ඥාත පරිඥා. ඥාත පරිඥා කියලා කියන්නේ දැනගන්න. මේ ආහාරය මෙහෙම එකක් කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේනේ. එහෙම නැත්තම් අපි කන්නේ කැරන් බනිස්. ඒක ඒ විදිහටම අර සම්මතේම තමයි අනුභව කරන්නේ. තේරෙනවා? එතකොට මේක මෙන්න මෙහෙම එකක් කියලා ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? දැනගන්නවා. දැනගන්නවට කියනවා ඥාත පරිඥා කියලා. ඒක දැනගත්ත එක තමන් මේක අවබෝධයෙන්ම පරිහරණය කිරීමෙන්ම තීරණය කරනවා. මේ ආහාරය මෙහිම එකක් කියන එක තීරණය කරනවා. ඒකට කියන මොකක් කියලාද? තීරණ පරිඥා. ඊට පස්සේ යාට මේක මනාලෙස අවබෝධ වෙනවා. මේකේ තියෙන ස්වභාවය, මේකේ තිබෙන විපරිණාමය, මේ ආහාරයේ තියෙන විපරිණාමී ස්වභාවය යථාලෙස අවබෝධ වෙනවා. ඒකට කියන මොකක් කියලාද? එහෙම අවබෝධ වෙනකොට යාට මොකක්ද වෙන්නේ? මේ ආහාරය පිළිබඳව තියෙන රාගය, ඇල්ම, තෘෂ්ණාව මොකක්ද වෙන්නේ? පහ වෙලා යනවා. එකට කියන මොකක් කියලාද? පහන පරිඥා කියලා. එතකොට මෙන්න මේ මෙතන මේ කියන වචනය කබලීකාරයේ භික්කවේ ආහාරයේ පරිඥාතේ අන්නර විදිහට දැනගත්තු කෙනා. මොකද්ද? තීරණ පරිඥාවෙන්, ඥාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන්, පහාන පරිඥාවෙන් දැනගත්තොත් කවුරු හරි කෙනෙක්. තේරුණා? ඒ කියන්නේ මේක හැම අපිට අවබෝධ කරන්න තියෙන එකක් නේද? හොඳයි. එහෙම අවබෝධ කළොත් කවුරු හරි පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හෝති. මේ පංචකාම ගුණය පිරිසිඳ අවබෝධ කළා වෙනවා. මොකක් අවබෝධ කළොත්ද? මේ ආහාරය අවබෝධ කළොත්. ආහාරයේ පිරිසිඳ අවබෝධ කළොත්, පිරිසිඳ අවබෝධ කරනවා කියලා කිව්වේ තීරණ පරිඥාවෙන්, ඥාත පරිඥාවෙන්, තීරණ පරිඥාවෙන්, පහන පරිඥාවෙන් මේ කබලීකාකාර ආහාරය දැක්කොත් මේ ඇහැට ගෝචර වෙන රූපේ අනිත්‍යයි කියලා එහෙම වඩන්න උමනාවක් වෙන්නේ නෑ යාට. ඇයි මේක මේක මේ විදිහට වඩනකොට පංචකාම ගුණිකේ පරිඥාතේ හොති. මේ මේ ආහාරය පිළිබඳව මෙහෙම පටික්කුල සංඥාව වඩනකොට එයා දන්නවා මේ ශරීරය මේ මේ ශරීරයේ පෝෂණය ශරීරයේ පෝෂණය කරන්නනේ මේ ආහාරය ගන්න ජීවත් කරවන්නනේ. එතකොට කබලීකාරේ භික්කවේ ආහාරයේ පරිඥාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හෝති. යන් පංචකාම ගුණේ පංචකාම ගුණ කියන්නේ මොකද්ද? පංචකාම ගුණ කියන්නේ මොනවද? ඇහෙන් රූප බලලා ඒකට ඇලෙනවා. කනින් ශබ්ද අහලා ඇලෙනවා. මේ ඒකට කියන මොනවා කියලාද? මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් මොකක්ද කරන්නේ? ඔව් තණ්හාව මේ ඇහින් රූප දැකලා කනින් ශබ්ද අහලා නහසෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා ශරීරයෙන් ස්පර්ශ ලැබලා ඉන්නේ කියලා කියන මොකක් කියලා? පංචකාම සම්පත්තිය විඳිනවා කියලානේ කියන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ මේ ආහාරය පිළිබඳව මෙන්න මේ සංඥාවෙන් පටික්කුල සංඥාවෙන් දැක්කොත් එයාට පංචකාම ගුණිකේ රාගේ පරිඥාතේ නත්ති තං සංයෝජනං යේන සංයෝජනේන සංයුතෝ අරිය ශාවකෝ පුන ඉමං ලෝකං ආගච්ඡේය. එයාට මේ සංයෝජන ධර්ම නැති වෙනවා, මේ ලෝකයට නැවත පැමිණෙන. මොකක්ද තේරුණාද? කොහොම දැක්කොත් එහෙම වෙන්නේ? අන්න කබලීකාකාර ආහාරය පිරිසිඳ අවබෝධ කළොත් එයාට නැති වෙන මොකක්ද? පංචකාම ගුණෙහි තියෙන රාගය දුරු වෙලා යනවා. එහෙම දුරු වුණාම එයාට මොකද්ද වෙන්නේ? නැවතත් මේ ලෝකයට පැමිණෙන සංයෝජන ධර්ම ටිකක් තියෙනවා නම් අන්න ඒ සංයෝජන ධර්ම ටික නැති වෙලා යනවා. ඒ කියන්නේ මොකක් කියලාද? මාර්ගඵල වශයෙන් බැලුවොත් අවමය වශයෙන් සකු르දාගාමී ඵලයට පැමිණෙන. තේරුණා? මොකක් පිරිසිදු දැක්කොත්? එහෙනම් මේක පිරිසිදු දකින්න එක වටිනවා නේද? මේ බුද්ධ වචනේ විශ්වාස කළොත් එහෙම මේක පිරිසිදු අවබෝධ කරගීමම වටිනවා. දැන් මේකට විශේෂ දැන් මේකට මේක අපිට යෑමී මිදුම් හිටුම් කියන මේ හතර ඉරියව්වෙම කරන්න පුළුවන් එකක් නේද? මේ ආහාර ගන්න වෙලාවේදී මේක මේ සිහිපත් කරන්න තියෙන කාරණාව. හරි. දැන් මේක තේරුණාද? මේ කියපු කබලීකාකාර ආහාරය තේරුණාද? හරි. කතංච භික්කවේ පස් ආහාරෝ දට්ඨබ්බෝ. මහණෙනි කොහොමද ස්පර්ශ ආහාරය දැකියි? අපි කිව්වා මේ ආහාර මේ ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර හතරින් පළවෙනි එක තමයි කබලීකාකාර ආහාරය. ඊළඟ එක තමයි පස්ස ආහාර. කතංච භික්කවේ පස්ස ආහාරෝ දට්ඨබ්බෝ. මහණෙනි කොහොමද ස්පර්ශ ආහාරය දැකිය යුත්තේ? සේයතාපි භික්කවේ ගාවි නිච්ඡම්මා කුඩ්ඩංචේ නිසාය තිට්ඨෙය යේ කුඩ්ඩ නිසිතා පානා තේ තංකාදෙයු. මේ හරියට ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය පස්ස ආහාරය. කොහොමද ස්පර්ශය ඇති වෙන්නේ? ඇස තියෙනවා, රූපය තියෙනවා, විඥානය එකතු වෙනවා. මේ තුනේ එකතුවෙන් ස්පර්ශය ඇති වෙනවා. එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ නේද? එතකොට මෙන්න මේ ස්පර්ශ ආහාරය කියලා කියන්නේ ගාවි හරියට එළ දෙනක් ඉන්නවා. කොහොමද? නිච්චම්මා. නිච්චම්මා කියලා කියන්නේ චම්මා කියලා කියන්නේ හැමට. නිච්චම්මා කියලා කියන්නේ හැම ඉවත් කළා. එළ දෙනක් ඉන්නවා, හැම ඉවත් කරපු. එතකොට මේ එළ දෙන කුඩ්ඩංචේ නිසාය තිට්ටේය ගල් බිත්තියක් ළඟට එලා ඉන්න. එතකොට යේ කුඩ්ඩ නිස්සිතා පානා තේතං කාදෙයු අර හැම ඉවත් කරන ලද එළ දෙන අර ගල් බිත්තියේ යම්තරමක් කූඹි මකුළු ආදී පොඩි පොඩි සත්තු ඉන්නවනම් අර හැම නැහෙනිද මොකද කරන්නේ? ඒ හැම කනකොට මොකක්ද ඇති වෙන්නේ? වේදනාවක් ඇති වෙනවා. තේරුණා. එතකොට දැන් මෙයා ඉතන ඉන්න බැරුව රුක්කංචේ නිසාය තිට්ටේය යේ රුක්ක නිසිතා පානාතේ තං කාදෙයෝ. දැන් ගහක් ළඟට ගියෝ. ගහේ ඉන්නවා නම් පණුවෝ මකුළුවෝ ආදී සත්තු. ඒ සත්තු ආහාර අනුභව කරනවා. එතකොට දැන් බිත්තියක් ළඟ ඉන්නත් බැරුව, ගහක් යට ඉන්නත් බැරුව, උදකංචේ නිසාය තිට්ටේය යේ උදක නිසිතා පානා තේතං කාදෙයෝ. වතුරට බැස්සුත් මොකද වෙන්නේ? වතුරේ ඉන්නවනම් යම් තරමක් මාළු ආදී සත්තු ඒ සත්තුන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඊට පස්සේ ආකාසංචේ නිසාය, දැන් උතන වතුරේ ඉන්නත් බෑ, ගල් බිත්තිය ළඟ ඉන්නත් බෑ, ගහක් යට ඉන්නත් බෑ. දැන් මෙයා ආකාසංචේ නිසාය තිට්ටේය ආකාස නිසිතා පානා තේතා තං කාදෙයෝ. දැන් එහෙම ඉන්න බැරුව එලි මහන් තැනකට ඇවිල්ලා ඉන්නවා. ගහක් යටත් නෙවෙයි, බිත්තියක් ළඟත් නෙවෙයි, වතුරෙත් නෙවෙයි, තිට්ටනියකට ඇවිල්ලා ඉන්නවා. දැන් මොකුත් නැහැ. දැන් මොකද වෙන්නේ? ඊටපස්සේ මේ පියාසර කරන සත්තු ඇවිල්ලා කනවා. යංච දේවහි සා භික්ඛවේ ගාවී නිච්ඡම්මා නිස්සාය තිට්ඨේය යේ තන්නිසිතා තන්නිසිතා පානාතේ තං කාදෙයු. මහණෙනි, මේ සම ඉවත් කරන ලද්ද මේ එළ දෙන යම් යම් තැනක හිඳිනාද ඒ තැන්දි මොකද්ද වෙන්නේ? ඒ නිසිත වූ සතුන් ප්‍රාණාදී නැවිදින්ලා කාදෙයුම් කනෝ. ඒව මේව කවාහම් භික්කවේ පස් ආහාරෝ දට්ටබ්බෝ තී වදාමි. මෙන්න මේ විදිහට මේ පස් ආහාරය දකින්ට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොන විදිහටද? දැන් මේ පස් ආහාරය දැන් කීයකින් එනවද? කීයකින් එනවද? හයකින්. එතකොට කොහොම මොනවද අර දැන් අපි හිතමු ටික වෙලාවක් රූප බලන. රූප බලනකොට මොකද වෙන්නේ? ඒ ටික වෙලාව බලනකොට ඇති කියලා හිතෙනවා. ඊට පස්සේදී ගිහිල්ලා හිතමු අපි වාඩුණා කියලා. දැන් ගැළවිල්ලක් තියෙනවද? නැහැ. කෙලවරක් නැති දේවල් මතක් වෙනවා. එහෙමනේ. ඊට පස්සේ දැන් කෙලවරක් නැහැ. ඔව් මතක් වෙනවා. ඊට පස්සේ තව මොකක් හරි පිළිබඳව, එක්ක බඩේ ඉන්න පිළිබඳව හරි මොකක් හරි පිළිබඳව ආපහු හට ගන්නවා චේතනා. ඊට පස්සේ ආපහු අර හැම වෙලාවකම කරන්නේ මේ අර එළ දිනට වෙච්ච වැඩේමයි. මොකද්ද? හැම වෙලාවකම පහර කෑමකට ලක් වෙලා ඉන්නේ. එහෙමනේ. හැබැයි ඒක මේ සාමාන්‍ය මේ උඩින් බැලුවට නම් පේන්නේ නැහැ එහෙම මේ අපිට එහෙම එකක් වෙනවා කියලා. තේරුණා? ඇත්තටම බැලුවාම වෙන්නේ අර එළ දෙනට හැම ඉවත් කරන ලද එළ දෙනට වෙච්ච වැඩේම. ඇයි ඒ හැම ඉවත් කරන ලද කියලා කිව්වේ? හැම කියන පොඩි සත්කම. ඒ කියන්නේ හැම කියන්නේ මොකද්ද? එහෙනම් සත්‍යයගේ ආරක්ෂාව මොකද්ද? එහෙනම් සිහිය ඉවත් කරගත්තා නම් මොකද ඉවත් කරගත්ත වෙන්නේ? ආරක්ෂාව ඉවත් කරගත්ත හරියට කොයි වගේද? අර එළ දෙනගේ හැම ඉවත් කරගත්තා වගේ. අන්න ඒකයි මේක අපි මේව පිළිබඳව සිහිය පැවැත්විය යුත්තේ. තේරුණා? ඒකට අපි දන්නවා මේ කන්නේ මේ සතා කියලා දැනගන්න ඕන. තේරුණා? ඒකට විකල් භාවයට පැමිණෙන්නේ නැහැ. දුක් භාවයට පැමිණෙන්නේ නැහැ. කොහොමද අපි සිහිය පවත්වනවා? තේරුණාද? එමකද අපිට ඒ ස්පර්ශය ලැබෙනකොට අපි හිතමු ලස්සන රූපයක් නා අපි ඒක තුල අපි වඩනව මොකක්ද අනිත්‍ය භාවය විපරිණාමී භාවය වඩනෝ එකෙන් පහරක් අරකේ ඉන්න සත්තුන්ට මේ පහර දෙන්න පුළුවන් කමක් නැහැ තේරුණා ඒ මොකද ඊට වඩා ප්‍රබල එකක් ආරක්ෂාවක් යාගේ ළඟ තියෙන මම කියන දේ තේරෙනවා හොඳයි ඒ නිසා හැම ඉවත් කරගන්න එපා හැම ඉවත් වෙනවා මොන වෙලාවටද අපේ ළඟ සිහිය නැති වෙච්ච වෙලාවට දැන් ජීවිතේ වැඩිපුරම තියෙන්නේ මේ පහර කෑම් වලට ලක්කේම සිහියෙන් කරපු ඒවා දවසින් කරපු සිහියෙන් කියලා හිතාගෙන අවසියෙන් කරපුවා එහෙමනේ ඇහැරිලින්නි සහිතන සිහියෙන් ඉන්නේ කියලා හැබැයි සිහියෙන් කරපුවා නෙමෙයි එකක්වත් ගොඩක් තියෙන ජීවිතේ අවසියෙන් කරපු කාරණා හොඳයි මෙන්න මේ පරියායෙන් දකින්න ඕන මොකක්ද ස්පර්ශ ආහාරය. එතකොට අපි හිතමු අපේ හිත දැන් රූපයක් එක්ක නම් ස්පර්ශ වෙන්නේ. අපි අර පරියායෙන් දකින්න ඕන. මොකද්ද? දැන් මේ රූපය හේතුවෙන් මම පහර කෑමකට ලක් වෙලානේ. ඒක බලපාන්නේ මේ ඝන ගුරුසු හැමත නෙවෙයිනේ ඇත්තට. නේ? කොහෙටද බලපාන්නේ? අර හිතටනේ බලපාන්නේ. තේරුණා. එතකොට මේ ශබ්දය නිසා යම් ශබ්දයට ඇලීමක් ශබ්දේ නිසා ඇති වෙන යම් වේදනාවක් තියෙනවා අපි දකින්න ඕනි කොහොමද? ඒක සිහියෙන් දකින්නක දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? අරක හේතුයෙන් හටගන්න ටිකෙන් පහර කනවා නේද? තේරෙනවද මේ කියන්නේ? තේරෙනවද? ගොඩක්ම ගැඹුරට ගියොත් හෙට ඇවිල්ලා මහනුවෙත් දන්නේ නැහැ නේද? නාම රූප දෙකට. ඒ නාම රූප දෙකට තමයි අම්මා තාත්තා කියන හරියට දරුවා ආහාර වගේමයි. මේ සංසාර ගමනේ මේ ඔයක්සේ ඉතින් කොච්චර නම් අපි ආහාර අරගෙන ඇතිද මේ නාම රූප પરම්පරාව. ඒක හේතුඵලවාදීව පවතින නාම රූප પરම්පරාව. නමුත් ඒක මගේ වෙලා තියෙනවා. ඒ තුල ඉතින් ඇත්තටම ටොන් ගානින් කියන්න බෑ. සම්මාසයෙන් එතනදී ආශ්‍රව ශ්‍රවෙන්න නම් බලන්න ඕනේ මේ විදිහට නේද සම්මාසය. ඔව්. ඉස්සල් දැන් කලින් කීප විදිහට ආහාරයේ ප්‍රතිකූලයේ බලවත් ඒක සමකයක් කළා ඊට පස්සේ ඒක අපිට ලෞකික වශයෙන් ලෞකික සම්මාදිට්ඨියකට කරන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න නම් අර දැන් ඔය දැන් මේ මාත්‍යා කතා කරපු විදිහට අර නාමූප ඒ කියන්නේ මේ ආහාර වලින් කියන්නේ ඒක පුළුවන් පුළුවන්. ඒ මොන පරියායෙන් හිතුවත් මහත්ය අවබෝධයට රුකුලක් ඒක. මේ නාම රූප පරියායෙන් බැලුවත් එහෙමයි. මේ මොහොතේ හැටියට බැලුවත් එහෙමයි. ඒක අවබෝධයටම හේතු වෙන කාරණා. ඒක ඒ මොන විදිහෙන් බැලුවත් කියන්නේ ආහාරයේ පටික්කුල සංඥාව කියලාමයි. පුත්තමංශයක් විදිහට අපි මේ නාම රූප પરම්පරාවක පෝෂණයක් සඳහායි මේ කරන මේක කියලා එහෙම බැලුවත් ඒක අවබෝධයටමයි හේතුව. අර විදිහට ඔය කියන එක උපමාවකින් එහෙම බැලුවත් ඒක ආහාරයේ පටික්කුල සංඥාවමයි වැඩෙන්නේ. ඒ මොන පරයයන් ඒ විදිහට මුඛකින් හරි බලන්න ඕන. ඒකයි වටින්නේ. හඳ මෙන්න මේ විදිහට මොන ආහාරයද දකින්න ඕන? ස්පර්ශ ආහාර. එතකොට මේ ඇත්තරම මේ අපේ ධම සරල වෙන්න තියෙන දහම. ඒක සරල වෙන්න තියෙන දහම ලෝකේ බොහොම විරලයි. හැම කාලෙකම පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි මේ සත්‍ය වශයෙන්ම බැලුවහම මේ මරණයට යන ගමනක් මේ බණ අහන කට්ටියත් බණ කියන මම මේ යන්නේ එකම ගමනක්. මේ ගමන යද්දී මෙහෙම සරල වෙන්න තියෙන ගමනක් මගක් අහුණාම ඒකට ටිකක් ඇහුම්කන් දීම හෝ ඒ පිළිබඳව සිහියෙන් නුවණින් කල්පනා කිරීමත් කුසලයක්, ඒක වැඩෙනවා පිනක්, ඒක කුසලයක්, ඒක පිනක්. ඒන් අත්මිදෙන්ට, මේ සසරෙන් අත්මිදෙන්ට හේතුව. ඒ නිසා මේ අපිට සමහර වෙලාවට මේ ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ අහගෙන, මේ කාලය කැප කරගෙන අහගෙන ඉන්න එකත්, සාකච්ඡා කරන එකත්, ඒ පිළිබඳව එතකොට එහෙම සාකච්ඡා කරන ඊළඟ මෙනෙහි කරනවා, හිතනවා, ඒක කුසලයක්. මේන් අත්මිදෙන්ට මොහොතකට හරි තේරෙනවා මොකක් කියලා. මේක වැඩක් නැහැ. ඊළඟට බුදුහාමුදුරුව කියනවා, ඇයි මෙහෙම අපි දකින්න ඕනේ කියලා. පස්සේ භික්කවේ ආහාරයේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. මෙන්න මේ පස්සේ භික්කවේ ආහාරයේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. මේ ස්පර්ශය මෙන්න මේ විදිහට දැක්කොත්, පරිඤ්ඤාත වශයෙන් දැක්කොත්, පරිඤ්ඤාත කිව්වහම අපි දැනගන්න ඕනේ ඊට කලින් දෙකක් තියෙනවා. මොකක්ද? ඥාත පරිඤ්ඤාව තියෙනවා, තීරණ පරිඥාව තියෙනවා, පහන පරිඥාව තියෙනවා. ওই තුනෙන් සම්පූර්ණ වුණාම කියනවා පරිඥාතේ, අවබෝධ කළා. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ ස්පර්ශ ආහාරය මේ විදිහට දැනගත්තොත්, අවබෝධ කළොත්, තිස්සෝ වේදනා පරිඥාතා හුන්ති. මේ වේදනා තුන දැනගත්තා වෙනවා, පිරිසිඳ දැනගත්තා වෙනවා. මොන වේදනා තුනද? තීසු වේදනා පරිඤ්ඤාතාසු. මොන වේදනා තුනද? සුඛ වේදනාවත්, දුක්ඛ වේදනාවත්, අදුක්ඛම සුඛ වේදනාවත්. ඔය වේදනා තුනම හටගන්නේ කුමක් නිසාද? පස්සපච්චය වේදනා, ස්පර්ශය නිසා. තේරුණා නේද? එතකොට තීසු වේදනාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස්ස නත්තිකින්චි උත්තරින් කරණීයන්ති වදාමි. මේ වේදනා තුන කවුරු හෝ කෙනෙක් පිරිසිඳ දැනගත්තු, අවබෝධ කළොත්, එයාට මොකද්ද කියන්නේ? නත්තිකින්චි උත්තරින් කරණීයන්ති වදාමි. තව කරන්න දෙයක් නෑ කියලා දේශනා. තේරුණා? ඊළඟට දේශනා කරනවා, කතංච භික්කවේ මනෝ සංචේතන ආහාරෝ දට්ටබ්බෝ. මහණෙනි, මනෝ සංචේතන ආහාරය දැක මෙන්න මේ දට්ටබ්බෝ දකින්ටෝනි. කතංච කොහොමද? සේයතාපි භික්කවේ අංගාරකාසු සාධික පෝරිසා පුන්නා අංගාරකාන අංගාරාණං විතච්චිකානං වීත ධූමානං වීත ධූමානං. එතකොට මෙන්න මේ විදිහට දකින්න ඕනි මොකක්ද? මනෝ සංචේතන. කොහොමද? අංගාර කාසු සාධික සාධික පෝරිසා. මේ පුරුෂ ප්‍රමාණීය තරමට, ඒ කියන්නේ පුරුෂ ප්‍රමාණීය කියලා කියන්නේ අඩි 6ක් විතර තරමට වල කපලා, වලක අංගාර කාසු අඟුරු තියෙනවා. මොකද්ද? අංගාර කාසු අංගාරාණං අඟුරු වලින් පිරීලා තියෙනවා. විතච්චිකාණං, ඒ කියන්නේ දැල්ලක් නැහැ. වීත ධූමානං, දුමකුත් නැහැ. මොකද්ද තියෙන්නේ? හරියට අපි පොල් කටු පිච්චුවාමත් එහෙමනේ. ඒ දුමකුත් නැහැ, දැල්ලකුත් නැහැ. ඒක හොඳට පිච්චුනහම දුමකුත් නැහැ, දැල්ලකුත් නැහැ. හැබැයි ඌම සැරයි. ඔව්. පොඩි කැල්ලක් වැගුණත් ගොඩක් ඇතුළට පිච්චිලා යනවා. අත පුරිසෝ ආගච්ඡේය ජීවිත කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්කූලෝ පටික්කූලෝ දුක්ඛ පටික්කූලෝ. ඔන්න දැන් මිනිස්සෙක් කෙනවා, අත පුරිසෝ ආගච්ඡේය ජීවිත කාමෝ. මනුස්සයෙක් කෙනා ජීවත් වෙන්න කැමති. අමෘත කාමෝ, මැරෙන්න කැමති නැති. සුඛ කාමෝ, සැපයට කැමති. දුක්ඛ පටික්ඛෝලෝ, දුක පිළිකුල් කරන. දැන් මේ කාගෙනද කියන්නේ? කාගෙනද කියන්නේ? දැන් ඔය කට්ටිය කැමතිද ජීවිත කාමෝ ජීවත් වෙන්න කැමතිද? ආ හරිනේ. අමෘත කාමෝ මැරෙන්න කැමතිද? නැහැ. එතකොට සුඛ කාමෝ සැපයට කැමතිද? දුක්ඛේ පටික්කුලෝ දුක පිළිකුල් කරනවද? එහෙනම් කවුරු ගැනද මේ කියන්නේ? තමේනම් දේ බලවන්තෝ පුරිසා නානා බාහසු ගහෙත්වා තං අංගාරකාසුන් උපකඩ්ඩෙයියුම්. ඔන්න දැන් බලවත් පුරුෂෝ දෙන්නේ දැන් මේ ජීවත් වෙන්න කැමති, සැපයට කැමති, නොමරෙන්න කැමති, නොමරී ඉන්න කැමති මේ මිනිස්සෙක්ව මේ දැන් බලවත් පුරුෂෝ දෙන්නේ අත්වලින් අල්ලලා මේ අඟුරු වල දිහාවට අදිනවා. එතකොට උපකඩ්ඩෙයු මේ බලහත්කාරයෙන් අදිනවා. අතකෝ භික්ඛවේ තස්ස පුරිසස්ස ආරකා වස්ස චේතනා ආරකා පත්තන ආරකා පනිදි. අතකෝ භික්ඛවේ තස්ස පුරිසස්ස මහණෙනි මේ පුරුෂයාට මේ වෙලාවේ මොකද්ද තියෙන්නේ? ආරකා වස්ස චේතනා දුරම තමයි චේතනාව. ඇයි? දැන් මිනිස්සේ දන්නවා මේකට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? දැන් බස ශක්තිමත් දෙන්නේ අත්තලින් අල්ලගෙන අදින කොහෙට දදින්නේ? අඟුරු වලට අදින්නේ. තේරුණා? එතකොට දැන් ඒ ශක්තිමත් දෙන්න අත් දෙකින් අල්ලලා අදිනවා. දැන් මේ මැරෙන්න අකමැති, සැප විඳින්න කැමැති මේ මිනිස්සේගේ ප්‍රාර්ථනාව මොකද්ද? අඟුරු වලින් එහාම තමයි ප්‍රාර්ථනාව. එහෙම නේ? එතකොට ආරකා වස්ස චේතනා ආරකා පත්තන ප්‍රාර්ථනාව චේතනාව දුරම තමයි. ආරකා පණිදි පැතුම දුරම තමයි. දුරට යන්නම තමයි. ඇයි මේකට වැටුණෝ? තංකිස හේතු වදං වදීතංහි භික්ඛවේ තස්ස පුරිසස්ස හෝති ඉමං චාහං අංගාරකාසුං පතිස්සාමි තතෝ නිධානං මරණං වා නිගච්ඡාමි මරණ මත්තං වා දුක්ඛන්ති ඒව මේව කවාහං භික්ඛවේ මනෝ සංචේතනාහාරු දට්ඨබ්බන්ති වදාමි. එයා දන්නවා මේ අඟුරු වලට වැටුනොත් මරණය හෝ ඒහා සමාන දුකක් ඇති වෙනවා නේ. ඒ නිසා එයාගේ ප්‍රාර්ථනාව මොකක්ද? දුරම තමයි. තේරුණා? දැන් මේ කවුරු ගැනද මේ කියලා තියෙන්නේ? දැන් අපි යමකින් මනෝ සංචේතනා කියලා කියන්නේ මේ හිතත් එක්ක සම්බන්ධව තියෙන කාරණාව. දැන් මේ අපි මේ කරන්නේ මොකක්ද? මොකක් හරි දිහා දැන් හිතමුකෝ අපි එකම සින්දුවක් අහනවා කියලා. ටික වෙලාවක් අහනකොට එපා වෙන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දුරම තමයි කැමැත්ත. තේරුණා? එතකොට දැන් අන්න ඒ වගේ අපි මේ එකක් කරනවා. ඒක කරනකොට ටිකක් රත් වීමක් ඇති වෙනවා, එපා වීමක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන එකක්ම තමයි කැමැත්ත. මේ තේරෙනවද මේ කියන එක? එතකොට අන්න ඒ ආදී වශයෙන් මේ මනෝ සංචේතන ආහාරය හැම මේ එකක නිත්‍ය වශයෙන් පවතින එක නෙවෙයි. හැම වෙලාවකම එකක ඉන්නකොට ඒකෙන් ගින්නක් ඇති වෙනවා, රත් වීමක් ඇති වෙනවා. ඊට පස්සේ වෙනස් වීමක්මයි කැමති, දුරක්මයි කැමති. ඒ නිසා මේ පහළ වෙන හැම සිතුවිල්ලක්ම මේ තියෙනවනේ. අනිත් සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා කියලා. දැන් අර එහෙම නැති මේ හැම සිතුවිල්ලක්ම අර අඟුරු වලට අදිනා වගේ වැඩ. ගින්නකටම තමයි අදින්නේ. තේරුණා? ඒ කියන්නේ තුන් භවයේ ඉපදීමකටම තමයි අදින්නේ. මේ සිකම සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ අපි මහත්තයා. මේ භව තුනෙන් එපිට. තේරුණාද? මේ කිසිදු සිතුවිල්ලක් මේ භවයෙන් භව තුනෙන් එපිට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන හැම සිතුවිල්ලක්ම මේ භව තුනකට අදාළම සිතුවිල්ලක් තමයි පහළ වෙන්නේ. එහි මේ ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් මේක අදිනවා කියලා කිව්වේ. කියන්නේ ඒක හරි ප්‍රබල දෙයක්. ප්‍රබල දෙයක් කියලා කිව්වේ මේක මේ අඳුර ගන්නත් ටිකක් අපහසුයි ඇත්තටම. ඒ වගේ තමයි ගැළවීමට බොහොම අපහසුයි. මනෝ සංචේතනාවලින් ගැළවීමට බොහොම අපහසුයි. මනෝ සංචේතනාවලින් ගැළවෙන්න නම් එක්කෝ ධානයක් වඩන්න ඕන. එහෙම නැත්නම් විදර්ශනා නුවණක් ඇති කරගන්න ඕන. විදර්ශනා නුවණක් කිව්වේ මොකද්ද? අනිත්‍ය වැඩෙන ක්‍රමයක් හිතන්න ඕන. අනාත්මය වැඩෙන ක්‍රමයකින් දුක්ඛ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩෙන ක්‍රමයකින් දකින්න ඕන. කියන දේ තේරුණා. හොඳයි. ඒ නිසා මේ පහළ වෙන සිතුවිලි අපිට මේ එක එක වෙලාවට එක එක සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වෙනකොට අපි දැනගන්න ඕනි, දැකගන්න ඕනි මොකක්ද? මේ අඟුරු වලට ඇදිල්ලක් තමයි මේ කරන්න කියන එක. මනෝ සංචේතනායේ භික්ඛවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ තීසු තණ්හාසුප අන්න. එතකොට කවුරු හරි කෙනෙක් මේ මනෝ සංචේතනා ආහාරය දැනගත්තොත් අවබෝධ කළොත් පරිඤ්ඤාතේ කියලා කියන්නේ දැන් අර කාරණා තුන මේ වචනේ හොඳට මතක තියාගන්න. පරිඤ්ඤාත කියන වචනේ ඒක කියනකොටම දැනගන්න ඕන මොකද්ද මේ පරිඤ්ඤාත කියලා කියන්නේ? ඥාත පරිඥාවත් තීරණ පරිඥාවත් පහන පරිඥාවිනුත් සම්පූර්ණ වුන් කෙනෙක් කියලා. එතකොට කවුරු හරි කෙනෙක් මේ මනෝ සංචේතන ආහාරය ඥාත පරිඥා තීරණය කළොත් මොකක් කියලාද? දැනගත්තොත් මොකක් කියලාද? අඟුරු වලක් කියලා. තීරණය කළොත් ටිකක් සිහියෙන් නුවණින් දැන් දකින්න නැතුව තීරණය කරන්න බෑනේ නේද? එතකොට දකින්න නම් මේක සිහියෙන් නුවණින් අපි මේ මනෝ සංචේතනා ගැන දකින්න ඕනේ. තේරුණා. ඒතකොට එහෙම දැකගෙන ඉඳලා යා තීරණය කරනවා නම් මේක ඇත්තටම මේ අඟුරු වලට ඇදීමක් තමයි කියලා. තීරණය වෙනවා නම් එයාට පහළ වෙන සිතුවිලිත් එක්ක අන්න ඒකට කියනවා තීරණ පරිඥා. අන්න එහෙම වෙනකොට පහාන පරිඥාව ඇති වෙන මොකද්ද? අර තියෙන ලෝභ, දේශ, මෝහ කියන ස්වභාවය පහ වෙලා යනවා. ඒකට කියනවා පහාන පරිඥා. එතකොට කවුරු හරි කෙනෙක් මේ මනෝ සංචේතනාව මෙන්න මේ විදිහට දැනගත්තොත් පරිඥාත කළොත් එයාට නැති වෙනව මොකද්ද? තිස්සෝ තණ්හා පරිඥාතා හොන්ති. තණ්හාවන් තුන පිරිසිඳ දැක්ක වෙනවා. මොනවද තණ්හාවන් තුන? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් ඔබ දැනගන්න නම් මොකද්ද? පිරිසිඳ දැනගන්න නම් මොකක්ද කරන්න ඕන? මනෝ සංචේතන ආහාරය දැනගන්න ඕන. ඒක දැනගන්නේ නැතුව මේක අයින් කරන්න පුළුවන්ද? බෑ. ඒ බව තෘෂ්ණාව අයින් කරන්න බෑ. ඒ මොකද හිතවිල්ල පහළ වෙනකොටම ওই තුනෙන් එකකට අදාළ වෙනවමයි. හොඳයි. තීසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස්ස නත්ති කිංචි උත්තරින් කරණී යන්ති වදාමීති. නත්ති කිංචි උත්තරින් කරණී යන්ති වදාමීති. මෙන්න මේක කවුරු හරි දැනගත්තොත් පරිඤ්ඤාත වශයෙන් අවබෝධ කළොත් එයාට නත්ති කිංචි උත්තරින් කරණී යන්ති වදාමීති. එයාට තවත් කරන්න දෙයක් නැති වෙලා යනවා. ඒ කියන්නේ මොකක් කියලාද? අරහත් වෙනවා. එයාට කරන්න දෙයක් නැහැ. අපෝ ඒක දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. වෙන සිද්ධිය සිදුවීම් පෙළ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. දැන් අපිට කරන්න මේ මෙහා ඉන්න උදවියට කරන්න දෙයක් කරන්න තියෙනවා. පිරිසිඳ දකින්න ඕන, අවබෝධ කරන්න ඕන. ඇයි? කිරීමක් තියෙනවා. ඇයි? සත්ව පුද්ගල පඤ්ඤාප්තිය තාමත් ඒ අය තුළ තියෙනවා. හොඳයි. ඒකෙන් මිදුණාම මේක ක්‍රියාරාශියක් විතරයි. ඒ වෙන ක්‍රියාරාශිය දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. දැන් උදාහරණයක් ඒක නිකන් ස්වභාවයක්නේ. දැන් ගම් මලවන්න තව ගම් ඕනිද? එහෙනම් කොළ හලවන්නනේ ගම් ගන්න. ගම් මලවන්න ගම් ගන්න නැහැ. නැහැ නේද? කියලා එතකොට ඉන්න ඒ වගේ මේ ස්වභාවය අවබෝධ කරගත්තා. අවබෝධ කරන්න දෙයක් නැහැ. ඇයි ඒ? අවබෝධ තුලමයි ඉන්නේ. කතංච භික්කවේ විඤ්ඤාණ ආහාරෝ දට්ඨබ්බෝ. දැන් අපි කෝ ආහාර හතරක් ගැන. ඒ මොකක්ද? කබලීකාකාර ආහාරය. ඒක මොන උපමාවෙන්ද අපි දැනගන්න ඕන? පුත්තමන්ස උපමාරම. ඊට පස්සේදී අපි කිව්වා පස් ආහාරය. ඒ පස් ආහාරය මොන උපමාවෙන්ද? හම ඉවත් කරන ලද එළදෙන ඉපස්සේ මනෝ සංචේතන ආහාර අපි කිව්වා. ඒ මනෝ සංචේතන ආහාර මොන උපමාවෙන්ද දැනගන්න ඕන? අන්න හරි. ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් අඟුරු වලකට අදින උපමාවෙන් දැනගන්න ඕන. කතංච භික්කවේ විඤ්ඤාණ ආහාරෝ දට්ඨබ්බෝ සේයතාපි භික්කවේ චෝරං ආගුචරින් ගහිත්වා රඤ්ඤෝ දස්සෙය්‍යුම්. මොනම වැරදි වැඩක් කරලා මෙන්න මේ උපමාවෙන් කතංච භික්කවේ විඤ්ඤාණ ආහාරෝ දට්ඨබ්බෝ මහණෙනි විඤ්ඤාණ ආහාරය මොන විදිහට දැක ගන්න ඕන? සේයතාපි භික්කවේ චෝරං ආගුචාරින් ගහිත්වා රඤ්ඤෝ දස්සෙය්‍යුම්. මේ හොරකම් කරන ලද නැත්නම් වැරදි වැඩක් කරන ලද පුද්ගලයෙක්ව සොරෙක්ව ගෙනල්ලා රඤ්ඤෝ දස්සෙය්‍යුම් රජතුමාට පෙන්නනවා, ඉදිරියට පමුණවනවා. යන්තේ දේ චෝරෝ ආගුචාරී ඉමස්ස යං ඉච්ඡසි තන් දණ්ඩම් පනේ පනේ හීති. ස්වාමීනි, දේවයන් වහන්ස, මෙන්න මේ මෙයා වැරදි වැඩක් කරලා තියෙනවා. ඔබ වහන්සේ කැමැති දඬුවමක් පනවන සීක්වා කියලා කාගේ ඉස්සරහටද පනවන්නේ? රජතුමාගේ ඉස්සරහට පනවනවා. තමේනම් රාජා ඒවං වදීය. එතකොට රජතුමා මෙන්න මෙහෙම කියනවා. ගච්ඡත බොහෝ ඉමං පුරිසං පුබ්බන්න සමයං සත්ත සති සත්ති සතේන හනතාති. මේ පුබ්බන්න සමයං සත්ති සතේන හනතාති. මේ උදේ මේ මිනිස්සු වෙක් කරගෙන ඇවිල්ලා උදේට 100ක් තලන්ට ඕන. එතකොට තමේනම් පුබ්බන්න සමයං සත්ති සතේන හනෙයෝ. එතකොට 100 පාරක් තලනවා මේ උදේ වරුවේ මිනිස්සු. එතකොට අත රාජා මජ්ජත්තිකං සමයං ඒවං වදෙය්‍ය. එතකොට මධ්‍යහන වේලාවේදී රජතුමා මෙහෙම කියනවා. අම්මෝ කතංසෝ පුරිසෝති. තතේ අර පුරුෂයට කොහොමද කියලා අහනවා. ඊට පස්සේ තතේව දේව ජීවති ජීවතිති. දේවයන් වහන්සේ උ ජීවත් වෙනවා. තමේනම් රාජා ඒවං වදෙය්‍ය. එහෙනම් ඒ රජතුමා මෙන්න මේ විදිහට කියනවා. ගච්ඡත බොහෝතං පුරිසං මජ්ජත්තික සමයං සත්ති සතේන හත්ත හනතාති හනතාති. දැන් හවස් වරුවට ගිහිල්ලා දවල් වරුවට ගිහිල්ලා තව 100ක් තලන්න කියලා කියනවා. ඊට පස්සේ තමේනම් මජ්ජත්තික සමයං සත්ති සතේන හනෙයෝ. දවල්ටත් ගිහිල්ලා රමි වද කිව්ව මොකද්ද කරන්නේ? 100ක් තලනවා. එතකොට අත රාජා සායන්න සමයං ඒවං වදෙය්‍ය. හවස් වරුවේ මේ රජතුමා මේ අයට මෙහෙම කියනවා. අම්මෝ කතංසෝ පුරිසෝති. මේ අර පුරුෂයර කොහොමද කියලා අහනවා. තතේව දේව ජීවතිති. දේවයන් වහන්ස තම ජීවත් වෙනවා. තමේනම් රාජා ඒවං වදෙය්‍ය. රජතුමා මෙහෙම කියනවා. ගච්ඡත බෝතං පුරිසං සායන්න සමයං සත්ති සතේන හනතාති. හවස් වරුවේ 100ක් තලන්න කියලා කියනවා. තමේනම් සායන්න සමයන් සත්ති සතේන හනෙයියුම්. තංකින් මඤ්ඤත භික්කවේ අපිනුසෝ පුරිසෝ දිවසං තීහි සත්ති සතේහි හඤ්ඤමානෝ තතෝ නිධානං දුක්ඛං දෝමනස්සං පටිසං වේදෙය්‍ය තාති. දැන් මේ උදේ මේ රජතුමා කියනවා, මේ වැරදි කරපු මිනිස්සෙක් අල්ලගෙන ආවම මේ රජතුමා දඬුවම පනවනවා. උදේට 100ක් තලන්ට ඕන. ඊට පස්සේ අහනවා දැන් කොහොමද කියලා. ඊට පස්සේ කියනවා තාම ජීවත් වෙනවා. ඊට පස්සේ කියනවා එහෙනම් දවල්ටත් 100ක් තලන්න ඕන. ඊට පස්සේ අහනවා දැන් කොහොමද කියලා. ඊට පස්සේ කියනවා තාමත් ජීවත් වෙනවා. ඊට පස්සේ කියනවා හවසටත් 100ක් තලන්ට ඕන. එතකොට දැන් මේ දැන් කීයක් ඇලුවද? 300ක් ඇලුවා. දැන් 300ක් තරම දැන් මම අහනවා බුදුහාමුදුරුවෝ අහනවා. තංකින් මඤ්ඤත බික්ඛවේ අපිනුසෝ පුරිසෝ දිවසං තීහි සත්ති සතේහි හඤ්ඤමානෝ තතෝ නිධානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදීයාති. මේ 300ක් තරනකොට මෙහෙම දුකට දෝමනස්සයට පත් වෙනවද කියලා අහනවා භික්ෂුන් වහන්සේලා. ඊළඟට කියනවා ඒකස්ස බික්ඛවේ සත්‍තිය හඤ්ඤමානෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදීය. මේ 300ක් නේ ස්වාමීනි 100ක් තලනකොට දුකට දෝමනසට පත් වෙනවා කියලා කියනවා. කෝපන වාදෝ තීහි සත්‍ති සතේහි හඤ්ඤමානෝ ති. ස්වාමීනි 300ක් ගැන ඒවමෙව කාහම් බික්ඛවේ විඤ්ඤාණාහාරෝ දට්ඨබ්බෝති වදාමි. මහණෙනි මෙන්න මේ පරියායෙන් විඤ්ඤාණ ආහාරය ගැන දැනගන්න ඕනා කියලා කියනවා. දැන් මේ අපිට අපි දැන් මොකක් හරි දැකලා අපිට සිතුවිලි පහළ වෙනවා, රාග, දේශ, මෝහ සහිත. එතකොට එහෙම පහළ වෙනකොට ඒ රාග, දේශ, මෝහ සහිත නම් ඔහු ඉන්නේ මම කියන සංකල්පය තුල කියන දේ තේරෙනවා. ඒ කියන්නේ ඒ අපිට දැන් අපි දැන් මොසාගදේශ මොහ සිතුවිලි පහළ වෙන්නේ මොකක් නැති වෙලාවටද? හැම ඉවත් කරපු වෙලාවට. හැම කිව්වේ සිහි නැති වෙලාවටනේ. එතකොට ඒ වෙලාවට මොකද්ද මේ ඒ වෙලාවට අපිට යමක් දිහා දැක්කහම, යමක් අහනකොට, යමක් ගඳ සුවඳ දකි විඳිනකොට, මේ කරනකොට අපිට ඒ සිහිය නැත්නම් මම කියන එක පැනවිලා තියෙනවා. තේරුණා? ඒක දන්නේ මම පැනවිලා කිය. දැන් අපි මං කිව්වේ අපි ඇහැරිලි ඉන්න නිසා අපි හිතනවා සිහියෙන් ඉන්නේ කියලා. හැබැයි ඇත්තටම අපි සිහියෙන්ද ඉන්නේ? ඇහැරුණු පලියට සිහියෙන්ද ඉන්නේ? නැහැනේ. අපිට ඒ වුණාට හිතෙන්නේ කොහොමද? ඇහැරි වුණු ගානේ අපි හිතන්නේ ආ දැන් මං සිහියෙන් ඉන්නේ කියලා. හැබැයි ඇත්තටම සිහියෙන් නෙමෙයි. අන්න ඒ වගේ අර සිහිය ඉවත් වුණු ගමන්ම මම කියන එක්කිනා පැනවිලා ඉන්නේ. තේරුණා? ඒක තමයි මේ දැන් සිහිය එකපාරටම පිහිටන්නේ. දැන් කල්යාණ පුතඥයට ඊට පස්සේදී ආර්ය ශ්‍රාවකයට නැත්නම් මාර්ගඵලවලට පැමිණුණු කෙනෙකුට, සෝවාන් වෙච්ච කෙනෙකුට, සකෘදාගාමි වෙච්ච කෙනෙකුට, අනාගාමි වෙච්ච කෙනෙකුට අරිහතුන් වහන්සේනම සිහිය ඒ විදිහට තමයි පිළිපදලා තියෙන්නේ. තේරුණා? එතකොට දැන් මේ සිහිය මේ නැති හැම වෙලාවකම මම කියන එක පැනවිලා තියෙනවා. මම කියන සංඥා. හැබැයි එහෙම එකක් පැනවිලා කියලා දන්නේ නැහැ. ඇයි ඒ දන්නේ නැත්තේ? ඒ අපි ඉන්නේ අවිද්‍යාවක නිසා, අවිද්‍යාවක් තුල නිසා අපිට ඒක දන්නේ නැහැ මට එහෙම එකක් පැනවිලා තියෙනවා කියලා. තේරුණා? නැත්තම් හොඳට සිහිය ආවහම තමයි පේන්නේ ආ පෙර සිතුවිලි රාසියෙහි මම පැනවි සිටියා කියලා තේරෙන්නේ සිහිය අවදිුණු වෙලාවට. තේරුණා? එතරම් අර ටිකේ මොකද්ද අර 100 තලනවා වගේ තැලිල තමයි තියෙන්නේ. තේරුණා නේද? එතකොට අන්නේ විදිහට විඤ්ඤාණය දකින්න ඕන සිහිය ඉවත් වුණු ගමන්ම. දැන් මේ හතරින්ම ගැලවෙන්න නම්, හතරින්ම යථාර්ථය දකින්න නම් මොකක්ද අවශ්‍ය කරන්නේ? සත්‍ය සම්පජඤ්ඤය, සිහිය නුවණ අවශ්‍යයි. සිහියෙන් දකින්න ඕනි, නුවණින් පාවිච්චි කරන්න ඕන. එතකොට විඤ්ඤාණයේ භික්ඛවේ ආහාරේ පරිඤ්ඤාතේ නාම රූපං පරිඤ්ඤාතං හෝති. කවුරු හරි කෙනෙක් මේ විඤ්ඤාණය පිරිසිඳ දැක්කොත් අන්නේ ආට කියන මොකක් කියලාද? කවුරු හරි කෙනෙක් මේ විඤ්ඤාණයේ ස්වභාවය අවබෝධ කළොත්, එතකොට පිරිසිඳ අවබෝධ කරපු කෙනාට මොනම වෙලාවකවත් ඒ සිහිය අයින් වෙන්නේ නැහැ. ඒක එහෙම ස්වභාවයකට පත් වුණොත් කෙනෙක් අන්නේ ආට කියනවා නාම රූපං පරිඤ්ඤාතං හෝත. මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කා කියලා කියනවා. තේරුණා? එතකොට නාම රූපේ පරිඤ්ඤාතේ අරිය ශාවකස්ස නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමීති. අන්නේ ආට මතුවට කරන්න කියලා දෙයක් නෑ. අර ගම්මලවන්න ගම් ඕන නෑ වගේ. මොකද්ද ඒ සිහියෙන් කරන්න එහාට දෙයක් නෑ අයියේ. ඇයි ඉතින් මේ සිහිය පිහිටන්න ඕන තැන සිහිය පිහිටලා තියෙන්නේ? ආපහු පිහිටවන්න සිහියක් ගැනවත් පිහිටවන්න සිහියක් ගැනවත් සිහිය පිහිටවගෙන බලන්න එකක්වත් එයාට තේරුණාද මේ කියපු කාරණාට? ඔන්න උතරින් සූත්‍රයේ නිමාවටපත් වෙනවා. දැන් අපි සාරාංශ වශයෙන් දැක ගනිමු මේ කියපු කාරණාවල ගැටලුවක් තියෙනවද, සාකච්ඡා කළ යුතු තැනක් තියෙනවද තව? ඉස්සෙල්ලාම දැන් අපි කරන්න ඕනේ මොකද්ද? පිළිවෙලට යන්න ඕන. ආහාරය ගැන දකින්න නැතුව අපි සිතුවිලි ටික විතරක් දකින්නවා කියලා එහෙම කරන්න බෑ. තේරුණාද? එනම් පුළු පුළුහම් වෙලාවට ආහාරය පිළිබඳවත් අර සිහිය පිහිටවාගෙන මේ පටික්කුල සංඥාව වඩන්න ඕන. මේ ආහාරය කුමක් පිණිසද? මේ ඇත්තටම බැලුවාම අපි මේ වදකියෝ විසින් අල්ලගෙන යම්කිසි ආයුෂ ප්‍රමාණයක් ඇති ඉපදිලා දැන් මේ කොහිටද යන්නේ? දැන් පන්සලට එනවා කියලා ආවට කොහිටද ගියේ? ඒ කොහෙටද ගියේ? මරණයට. එහෙමද? ගෙදර යනවා කියලා යන්නේ කොහෙටද? ඒ කාලේ ගත වෙන්න අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණ අනුකුබ්බං යහන්ති. මේ කාලය ගිවිල යනවා කියන්නේ මොකද්ද? වයෝ රාසිය මේ පිට ලැබි තියෙන ආයුෂ මොකද්ද වෙන්නේ? ගෙවිල යනවා. ඒ තම භයම් මරණේ පෙක්කම කොහෙටද යන්නේ? මරණයට යන්නේ. නිකන් හිටපු කිසිම වෙලාවක් නැහැ. හැම වෙලාවකම මේ ගමනක් යමින් ඉන්නේ. තේරුණාද? එතකොට මෙහෙම ගමනක් යනවා. හරියට වදකියෝ වල්ලගෙන අපි දන් ගෙඩියට ගිනිනවා වගේ වැඩේ. යම් කිසි ආයුෂ ප්‍රමාණයක් අරගෙන අපි මේ ඒ වදක භූමියට යන ගමනක් තියෙනවා. එතකොට අන්නේ යන ගමනේ අපිට නොයෙකුත් රස ආහාර ආදිය තියෙන දෙනවා. මොකටද? දැන් මෝඩ මිනිස්සුන්ට උග දුන්නාම මැරෙන එක අමතක කරලා මේක එල්ලිලා ඉන්න. තේරුණා? අන්න ඒ වගේ. ඉතින් ප්‍රඥාව තියෙන කෙනෙක් නම් එයා දන්නවා මම යන්නේ මැරෙන්න යන ගමනේ, මේක එල්ලිලා වැඩක් නැහැ කියලා. තේරුණා? ඒ වගේ මේක මෙහෙම ගමනක්, මෙහෙම ජීවිතයක් තියෙන්නේ කියන එක තමන් දැනගන්න ඕන. නොමරින කෙනෙක් නෑ ලෝකෙ. ඒ නිසා මේ ආහාර සතර, මේ ආහාර හතර පිරිසිඳ අවබෝධ කරගන්න ඕන. ඉතින් පුළුහම් මට්ටමේ පුළුහම් විදිහට කරනවා. කොහොමද? ආහාරය පිළිබඳව අර පුත්තමංස උපමාවෙන් දකින්න. මේ ආහාරය කුමක් පිණිසද? මේ ජීවිතය යම් තාක් කාලයක් පවතිනාද? ඒ පැවැත්ම පිණිස. එතකොට පස්සාහාරය දකින්නවා මොකක් පිණිසද? පස්සාහාරය කියලා කියන්නේ කොහොමද දකින්නේ? අන්නේ පරියායෙන් දකින්නවා. එහෙනම් මම මේකට සිහිය පිහිටවා ගත්තේ නැත්නම් මොකද්ද වෙන්නේ? හැම වෙලාවකම අර රූපයට අදාළ වේදනා ටික පහළ වෙනවා. ඒ රූපේ නිසා අර බිත්තියේ ළඟට වෙලා ඉන්න බිත්තියේ ඉන්න සත්තු කනවා වගේ, ජලයට බැස්සහම ජලයේ ඉන්න සත්තු කනවා වගේ, ඒ රූප ඒ දෙයින් අපි පහාරයට ලක් වෙනවා. ඒ උපමාවෙන් දකින්න ඕන මේ ස්පර්ශ. ඒකට අඳුම තරමේ මේක මෙහෙම එකක් කියලා දැනගත්තොත් නේද අපිට මේක ඕන නැහැ කියලා හිතෙන්නේ. මේක අත්මිදෙන්න ඕන කියලා හිතෙන්නේ එහෙම නේද? එතකොට අන්නේ පරියායෙන් පස්සාහාරය දකින්න ඕන. ඊළඟට මනෝ සංජේතන ආහාරය අඟුරු වලට අදින ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ වගේ මේ හැම සිතුවිල්ලක් ගැනම සිහියෙන් ඉන්න ඕන. ඒකට තමන් කරන වැඩවලට මේක බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි තමන් ඒක දැනගන්න ඕනේ මේක කොහොමද මම සිහියෙන් නුවණින් පාවිච්චි කරන්න කියලා. තේරුණාද? එතකොට මේ මනෝ සංචේතන ආහාරය මෙන්න මෙහෙම එකක් කියලා පළමුවෙන්ම දැනගන්න ඕන. ඊට පස්සේදී මොකද කරන්නේ? තීරණය කරන්න ඕන. තීරණය එයා විසින්ම වෙන එකක්. ඒක තීරණය කරන එක මේක දැකගත්තාම එයා විසින් තීරණය කරන මේක මෙහෙම එකක් තමයි. ඊට පස්සේ පහ වෙලා යනවා අර ලෝභ දේශ මොහ කියන අකුසල මූලය. ඒක දකින්න ඕන මනෝ සංචේතනාව මොන උපමාවෙන්ද? ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ අඟුරු වලකට අදිනවා වගේ කියලා. ඊළඟට විඥාන ආහාරය කොහොමද දකින්න ඕන? උදේට 100යි දවල්ට 100යි හරියටම රජෙකුගෙන් දඬුවමක් ලද සොරෙකුසේ ඒ උපමා රජ කෙනෙක්ගෙන් දඬුවමක් ලද සොරෙකුසේ දකින්න ඕන. දැන් හොරා දැන් වැරදි වැඩක් කළානේ. දැන් මේ අපිත් වැරදි වැඩක් කළා ඉන්නේ. මොකද්ද වැරදි වැඩේ? සිහිය නැතුව ඉන්නේ. සිහිය නැතුව ඉඳීම වැරදි වැඩක්. සිහියෙන් වගේ ඉන්නවා. දැන් හොරකම් කළා හොරත් එහෙමනේ ඉන්නේ. හොරකම් කළේ නෑ වගේනේ ඉන්නේ. ඇයි හොරකම් කළා වගේ හිටියොත් එහෙම අල්ල ගන්න ටක් ගන්න. ඉන්නේ හොරකම් කරාම ඌ ඉන්නේ හොරකම් කළේ නෑ වගේ. ඒ වගේ අපිත් මේ සිහිය නෑ. ඒ වුණාට සිහියෙන් වගේ ඉන්නවා. මේ ඒ නිසා මොකද කරන්නේ? උදේට 100යි දවල්ට 100යි හවසට 100යි පහර කරනවා වගේ. මම පහළ වෙන්නේ මොන වෙලාවේද? ඒ හැම වෙලාවකම ප්‍රහාරයට ලක් වෙනවා. තේරුණා? හොඳයි. මෙන්න මේ උපමා රාශියෙන් මේ ආහාර හතර දකින්න ඕන. අපි ඊට පස්සේ මුලින් සූත්‍රයේ කතා කළා මේ ආහාර හතර කුමක් නිදාන කරගෙන පවතිනවද? තෘෂ්ණාව නිදාන. එතකොට අපි මේ ආහාර හතර මෙහෙම දකිනකොට මොකක් දැක්ක වෙනවද? තෘෂ්ණාව කුමක් නිදාන කරගෙන දෙතියෙන්නේ? අවිද්‍යාව. එහෙම නැත්නම් වේදනාව කියලා අපි කියවනේ. එතන වේදනාව කුමක් නිදාන කරගෙන දින්නේ? ස්පර්ශය. එහෙනම් මොකක් දැක්ක වෙනවද? මෙහෙම ගියාම අවසාන තියෙන්නේ අවිද්‍යාව. එතකොට පටිච්ච සමුප්පාදය දකින්නව වෙනවා. කවුරු හරි කෙනෙක් මේ ආහාරය සතර ආහාරය පිළිබඳව මෙන්න මේ විදිහට දකින්නවා. තේරුණාද? ගැටලු තැන් තියෙනවද? ප්‍රශ්න මුකුත් තියෙනවද? මම පැන වුණොත් තමයි සත්‍ය පුද්ගලෙක් පැන වෙන්නේ. ඒ කියන්නේ මෙතන ක්‍රියා රාශියක් තමයි තියෙන්නේ. දැන් දුක කියන එක මම දුක කියන තව සාපේක්ෂව සැප කියන එක දැන් නැත්නම් දුකක් මම දන්නේ නැහැ. ඔව් ඒකනේ මහත්තයා දැන් කිව්වේ අපි දැන් මේ දැන් 33 වේදනාව පිරිසිඳ දැක්ක වෙනවා. ඒ කියන්නේ මම කියන කෙනෙක් නෑ කියන එක පිරිසිඳ අවබෝධ කළා වෙනවා. නැත්තම් දැන් ඔය මනෝ සංචේතනාව මෙන්න මෙහෙම එකක් කියලා දැනගත්තොත් නැත්තම් ස්පර්ශය මෙහෙම එකක් මෙන්න මෙහෙම එකක් ස්පර්ශය මෙහෙම එකක් කියලා දැනගත්තොත් කොහොම එකක්ද ඒ රූපයට අදාළව පවතින වේදනාවක් ඇති වෙන්නේ හැම මොහොතකම. එතකොට දැන් මේ වටාත්ත දිහා බලන් ඉන්නවනම් ඒ වටාත්තට අදාළ වේදනාවක් තමයි පහළ වෙන්නේ. එතකොට දැන් තව එකක් දිහා මේ දැන් ඒක දැන් මේ වීදුරුව දිහා බලන්න. මේ වීදුරුව දිහා බැලුවාම ඒකිනුත් වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒකට අදාළ වේදනාව තමයි පහළ වෙන්නේ. එතකොට ඒක සැප හෝ වේවා දුක හෝ වේවා එතකොට ඒ මෙහිම වේදනාවක් පහළ වෙන්නේ වෙනවා කියලා දැක ගන්න පුළුවන්. අර අවධානයෙන් ඉන්න කෙනාට. එතකොට අර වේදනාව විඳින්නෙක් පැන වෙන්නේ දැන් අහනෝනේ වේදනාව විඳින්න කෙනෙක් ඉන්නවද කියලා. විඳින්නෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැනේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ සලායතන පච්චය මේ සලායතන නිසා ස්පර්ශ පහළ වෙනවා. ස්පර්ශ නිසා පස්ස පච්චය වේදනාව පහළ වෙනවා. ඒක පටිච්ච සමුප්පාදයටම තමයි ඇතුළත් කරන්නේ. මොන පරියායින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවත් මේ විඳින්නෙක් ඉන්නවද? ඒ සූත්‍රයේ පැහැදිලිවම කියනවානේ විඳින්නෙක් ඉන්නවද සාමයේ බුදුහාමුදුරු කියන මම එහෙම එකක් කියන්නේ. ඒ කියල පටිච්ච සමුප්පාදයටම දානවා. ඉතින් ඒ නිසා අපි මේක දැනගන්න ඕනේ මේක පටිච්ච සමුප්පන්න කුලයි කියලා. පටිච්ච සමුප්පාදයට අදාළවම තමයි දකින්න ඕනේ. සත්‍ය පුද්ගලයෙක් කියන ඒක පැනවීමක්ම පමණයි කියන තැන ඉන්න ඕන. එහෙම නැතුව මේ කරුණු ටික දැනගත්තොත් එයාට හිතෙනවා මේ විඳින්නෙක් ඉන්නවා. එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒක මුලාවක් නෙවත. දැන් සානසෝ ආහාර හතරින් සාන තුන ආහාර තුනට උපමාවට උපමීය ගැලපෙනවා. ඔව්. උපමාවට උපමීය ගැලපෙනවා. පළවෙනි කුසලද කිලිම ගන්න ආහාරය. කිලිම ආහාරය ගැන. ආ. එයි. ඒ කියුවේ දැන් දැන් දැන් දෙවෙනි ගතොත් දැන් පස්ස ආහාරයේ ස්පර්ශ වෙනවා අපිට දර්ජනanse කියන්නේ අපිට හම්බ ගහගෙන ඉන්නේ කියලා. ආ ඒ උපමාවට ඒක උපමේය කියන්නේ අතන අර අසකරණාසි දියකයි මනස රූප ශබ්ද කරන පොට්ටබ්බ ඒ ඔක්කොම ඒ නිසා තමයි මේ වෙන්නේ. අර තුනටම ඉන්න තීරණවතර පළවෙනි එකට විතර සංනාසය ඒක කිලිමු කබලින්කාර ආහාරයේ කනබන කඩලකන ආහාරයෙන් ඒතකොට දැන් අපි මේ පොත ගත්තොත් මේ පොත මේ කබලින්කාර ආහාර කලකල මහත්ම දේශනා මෙහෙමයි ඒක මෙන්න මෙහෙම පරියායෙන් දකින්න ඕන මහත්තයා දැන් මේ ශරීරයේ පැවතුනොත් තමයි මේ භවයට අදාළ ස්පර්ශ ආයතන ටික පවතින්නේ දැන් ශරීරයේ පැවතුනේ නැත්නම් මේ ස්පර්ශ ආයතන ටික පවතින්නේ නැහනේ තේරුණාද එතකොට ශරීරයේ පවතිනොත් තමයි මේ ස්පර්ශ ආයතන ටිකත් මනෝ සංචේතනත් විඥාන ආහාරත් ඒ භවයට අදාළව පවතින. එතකොට මේ ආහාරය ගැනීමෙන් දැන් මේ මේ මේ දැන් පොත පොත කබලීකාකාර ආහාරයක් නෙමෙයි. ඒක ස්පර්ශ ආහාරය. දැන් ඒ කියන්නේ ඇහැට පේන රූපේ තියෙනවනේ. මම අහලා තියෙනවා. ඔව් ඒක ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් කියලා තියෙනවා. ඔව් ඒ හේතුව මේ මෙහෙම. දැන් අර හරියට මේක මෙන්න මෙහෙ වගේ අර මේ ඇස හැදිලා තියෙන්නේ ඇස ඇසින රූප දකින්න ඇස නැත්තම් රූපත් නෑ රූප රූප එතකොට එහෙම නේද එහෙම හිතුවොත් දැන් හිතුවොත් එහෙම කෙනෙකුට මේ විඥානේ අයින් වෙනවා එයාගේ ඇහැ අයින් වුණාද විඥානේ දැන් කෙනෙකුගේ මරණයට පත් වෙනවා ඒත් ඇහැ ඇහැ තියෙනවා බෝලේ තියෙන ඔක්කොම ටික තියෙනවා ඒක සම්මතියේ එතකොට චක්කු ප්‍රසාදී බින්දරනේ හැදෙන්නේ මේ ඔක්කොම එකටනේ වෙන්නේ සාමාන්‍යයෙන් එහෙම නේද ඔව් ඒ තුනම තියෙනවා චක්කු විඥානං ඔක්කොම එකටනේ වෙන්නේ නේ හා හා හා එතකොට දැන් දැන් එතකොට කොහොමද අපි කියන්නේ දැන් බාහිර රතින ඕනම දෙයක් කබලින් කරා කියලා තමයි මම අහලා තියෙනවා මම දන්නවා ඒක කියලා කබලී කියලා කියන්නේම පිඩුකොට එහෙමයි ඔව්. ආ ඒ කියන්නේ ඒක ගන්න නිසා තමයි මේ ඇහැ පවතින්නේ. එහෙම නැත්තම් මේ ආයුෂ ක්ෂය වෙනවා. විඥාණයට පවතින්න බැරි වෙනවා. ඌෂ්ණය නැති වෙලා යනවා. හරියට ඒ කියන්නේ මේ කබලීකාකාර ආහාරය උපකාරී කරගෙන තමයි. දැන් හිතන්න දැන් බ්‍රහ්මයක් ඉන්නවා. බ්‍රහ්මයට අදාළයිද කබලීකාර ආහාරය? අදාළ නැහැ. එතකොට මොකක්ද ආහාරය? මොකක්ද ආහාරය? මනෝ සංචේතන ආහාරය. එතකොට යාට මේ කබලීකාකාර ආහාරයක් නෙමෙයි. එතකොට මේ දෙවියන්ට යනකම් කබලීකාකාර ආහාරය ආහාරය. ඒ මොකක් පවතිනද? මේ ඔව් ආයතන ටික පවත් ගන්න. හැබැයි ඊන් එහාට ගියාම එයාට ඒක ඕනේ නැහැ. එතකොට එයාට ආහාරය වෙන්නේ මොකද්ද? මනෝ සංචේතනාට. ඒ නිසා සත්ත්ව ඒ පුද්ගලයන්ගේ වෙනස් වෙනවා. නමුත් අර මනෝ සංචේතන ආහාරත් පස්ස ආහාරත් මේ විඥාන ආහාරත් කියන මේ ආහාර තුන සියලු සත්ත්වයන්ට පොදු. හැබැයි කබලීකාකාර ආහාරය දිව්‍ය ලෝක හතෙන් එහාට යන්නේ මනසලෝකයේ සදී. ඔව්. එතන එහාට යවෙන්නේ. එතකොට අර මේ කබලීකාකාර හේතුවෙන් තමයි මේ අතර දක්වා මේ ස්පර්ශ ආහාර ඒ ටික පවතින්නේ. මොකද මේ ඝනගුරු ශරීර නිසා. දැන් දෙවි කෙනෙක් වුණත් දෙවිවරු මේ ආග්‍රහණය තමයි ගන්නෙ. ඉන්වෙන්සියුන් රූප පවත්වාගෙන යන්නත් ඒ පොඩි දම් කරන දැන් දැන් ඔය ආහාර වන් දැන් උපවාසයේ දාහන වදින් කියවෙන්නේ එක එක ඇන්වල් සිහිය පිටවන්න ඕනේ පිළිවෙල නේද තමයි ඔව් ඒ ඉස්ලාම් කබලික ආහාරල මාසමෙන් සිහිය පිටව ගත්තොත් ඒක ඇති වෙන අල ටික ඇති වෙන්නේ අන්නාරේ වේදනා මට්ටමේ තියාගත්තොත් එතනින් එහාට ඵල ටික ඇති වෙන්නේ නැහැ. එහෙම අපි ගියොත් සංස්කාර මට්ටමින් සිහිය තියාගත්තොත් එතනින් එහාට භව ජාති ටික ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙක් සංස්කාර මට්ටමේ තියාගත්තොත් ඒ කියන්නේ මනෝ සංජේතන ආරෝහණය හරියට පිරවා ගත්තොත් එතනින් එහාට එයාට ත්‍රිවිධ භවයක් පැනවෙන්නේ නැහැ. භවයක් පැනවෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න නැහැ නේද? අපේ හඳුන්නේ නැහැ. විඥාන මට්ටමේ සිහිය තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මනෝ සංජේතනාව අර විදිහට දකිනකොට දැන් ඒ කියන්නේ අර අවසානයේ කියනවනේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මේ දැන් ඔය දැන් කෙනෙකුට පුළුවන් ඔන්නේ මනෝ සංජේතනාවේහි සිහිය පිටවා ගන්න. තව කෙනෙකුට පුළුවන් ඔය විඥානයේහි සිහිය පිටවා ගන්න පුළුවන්. එතකොට ඒ අයට අර හරියට අර මේ ද්වේතානුපස්සනාව වගේ. ඒ කියන්නේ ඒ එක්කෙනෙකුට පුළුවන් මනෝ සංජේතනාව, එක්කෙනෙකුට විඥානය, තව කෙනෙකුට ස්පර්ශය. ওই තුනෙන් එකක සිහිය පිටවා ගත්තොත් අන්නේ යාට කතං නත්ති කතං කරණීය. ඒ තුන් දෙනාටම ඊම් මැත්තේ කරන්න දෙයක් නැති වෙනවා. හැබැයි පළවෙනියටම අපි සිහිය පිහිටුවා ගන්න ඕනේ කබලීකාකාර ආහාරය. ඇයි මේ හිත පළමුවෙන්ම අල්ලගෙන ඉන්නේ මේ ශරීරය. ඒතකොට මේකේ ස්වභාවය දන්නේ නැතුව අර ටික කරන්න බෑ. ඒ නිසා අර තුනෙන් එකක් අපි සිහිය පිහිටවන්න ඒ තුනෙන් එකක සිහිය පිහිටවන්න ඕන. හැබැයි ඊට මැත්තේ අපි මේ කබලීකාකාර ආහාරය පිළිබඳව සිහිය මනාලෙස පවත්තන්න ඕන. එතකොට ඒත් එක්කම මනෝ සංචේතන පස්ස විඥාන කියන ඒ ආහාරවලටත් සිහිය පවත්තන්න පහසුවක් වෙනවා. ඇයි හේතුව මේක මේ වැඩක් නැති එකක් කියලා තේන්න. නැත්තම් කොච්චර අපි මේ බලින් එහෙම සිහිය තියාගන්න හැදුව අපිට දැනෙනවා මේක මගේ කියන එක. ඒක තමයි පිළිවෙලට යන්නේ. ඒක අනුපූප පිළිවෙලට ගැඹුරු වීමක් තමයි තියෙන්නේ. දැන් අර තුන නම් දැන් අරිය අත්ය පලක් කරන උදවිය ඔය තුනෙන් එකක් තමයි පිරිසිඳ කියන්නේ අවබෝධ කරන්නේ. අතනින් මේ ලෝකයට එන එක නැති වෙනවා. මේ ලෝකයට එන එක නැති වෙනවා කියන්නේ ඒ කියන්නේ සකුරුදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ආහාරය පිරිසිඳ දැනීම. ඒකෙන් අර පංචගාම ගුණය පිරිසිඳ දැක්ක වෙනවානේ. හැබැයි අරිහත්ත්වයටපත් උනේ නැහැ. අරිහත්ත්වයටපත් වෙන අර තුනෙන් පිරිසිඳ දකින්න ඕන. ඒ තුනම දැනගන්න ඕන. ඒ කියන්නේ එකක් පිරිසිඳ දකිද්දී අර තුනම වැඩෙනවා. ඒකයි වැඩේ තියෙන්නේ මන්ට. ස්පර්ශය දකින්නකොට ඒකට අදාළ මනෝ සංචේතන ටික ඒ විදිහට වැඩෙනවානේ. ඒකට සම්පාදය අනුවත් ඒ විදිහට ප්‍රතිපල දෙකක් හම්බ වෙනවානේ මහත්තයා. හොඳයි. එහෙමනම් අපි දෙවියන්ට ඥාතියින්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. ඔබ හැමදිනාම මේ වැඩ රාජකාරී භූමියක්ම තියෙද්දි ඒවත් පැත්තකින් තියලා මේ ධර්ම ශ්‍රවණය කරන්ට එන්න කියන අදහසින් විහාරස්ථානියට පැමුණුනේ. එතකොට ඒක එක පාරමිතාවක් වැඩෙන හේතුවක් තමයි ඔය ඇත්ත මේ කලේ. මොකද්ද? ධර්ම ශ්‍රවණයට යන්න ඕන. බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා බණ කිව්වත් Tamante තෙන්ට යන්න බැරි නම් ඒ ධර්මය අහන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අහන් මේ ආදී වශයෙන් ජීවිතේ මේව ප්‍රගුණ කරලා තියෙන්න ඕන. ඒ නිසා නික්කම් පාරමිතාව වැඩෙන එකක් තමයි මේ ධර්මය කියලා අපි මේ සසරේ පැවැත්මක් ගැන කතා කරන්නේ. එහෙනම් සසරේ නැවැත්ම කොහොමද කියලා ඒ පිළිබඳවයි කතා කළේ. කතා කරන්නේ. ඒ නිසා මෙන්න ඒක අහගන්න යන්න ඕන. තව සිහිය නුවණ දියුණු කරගන්න වැඩක් මේ කෙරෙන්නේ. ඒ නිසා යන්න ඕන කියලා. අර වැඩ රාජකාරි බොහෝමයක් තිබුණත් ඒවත් පැත්තකින් තියලා ඔයත් පැමුණේ. ඒ අපිට පුළුවන් විදිහට මේ එක බණ පදයක්වත් දේශයකින් තරහවකින් දේශනා කළේ නැහැ. මේ හැම කාරණාවක්ම අවබෝධය ඇති වේවා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙනම දේශනා කළේ. එතකොට දේශනා කළ මටත් ඒ වගේම දේශනාව ශ්‍රවණය කළ සාකච්ඡාව ශ්‍රවණය කළ අපි සාකච්ඡා කළ අපි හැම දිනාටම මේ ධර්මය පිළිබඳ අවබෝධයක් ටිකක් හෝ ලැබුණා. ඒ වගේම සිතෙහි පැහැදීමක් ඇති වුණා. මෙන්න මේ සම්බුද්ධ ශාසනයේ උතුම් මිනිස් බවක් ලබාගෙන ඉපදීමෙන් කළ හැකි උතුම්ම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය කළ අවබෝධ කර ගැනීම. ඉතින් අපි ඒ සඳහා වීරිය කළා. අපේ හිත තුල කුසල් වැඩුණා. ඒ නිසා මේ අප විසින් සිදු කළා වූ සියලුම කුසල් දහම් ලෝකයේ සම්බුදු සසුන සුරකින සියලු දෙවි දේවතාවුරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ බොහෝ දෙනෙක් පින් කරන ශාසනය, කුසල් කරන ශාසනය, ගුණ නුවණ දියුණු කරන, නිවන පිණිස වීරිය කරන මේ ආසිරිමත් බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැකෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු පාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලු දෙවිවරුන්ට දප කළ පින් බල මහිමේ යහපත සිද්ධ වෙත්වා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙන කළ පින සතුටින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම අප විසින් කළ සියලු කුසල් දහම් මේ සසරේ මේ ඔයත් වගේ පින් දහම් නොකළ නිසා, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය නොකළ නිසා, එහි ප්‍රමාදය ඇති වූ නිසා යම් කිසි ඥාති පිරිසක් මේ තෙරක් නොපෙනෙන සංසාර ගමනේ මෙහෙම භවයෙන් භවයට පැමිණෙද්දී යම් ඥාති පිරිසක් මිය පරලෝ ගිහිල්ලා සංසාරයේ දුක් ඇති ස්ථානවල උප්පත්ති ලබා සිටිනවා නම් මේ අප්‍රමාදීව මේ සම්බුද්ධ ශාසනයේ සද්ධර්ම ශ්‍රවණය කළ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නඟින් අත්මිදෙත්වා සැපයකටම පැමිණෙත්වා. අවසන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලු මියගිය ඥාතීන්ට යහපතම සිද්ධ වෙත්වා කියන කරුණාව මෛත්‍රිය සිත්වල ඇති කරගෙන කළ පින සතුටින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනාවකුත් තබමු. සද්ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණුනේ හොඳ චේතනාවකින්. සද්ධර්ම ශ්‍රවණය කළෙත් හොඳ චේතනාවකින්. ඒ නිසා හොඳ චේතනාවකින් මේ බොහෝ කටයුතු සිද්ධ කරපු මොහොතේ, සද්ධර්ම ශ්‍රවණය කරපු මොහොතේ ඒ චේතනාවෙන්ම අපි ප්‍රාර්ථනාවක් තබමු. පින්නතුනේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ මේ ඉපදීම දුකක් බව කියලා දෙන්න. එයින් අත්මිදෙන මඟ කියලා දෙන්න. ඒ නිසා ඒ භාග්‍යවත් මුනිවරු ලෝකේ පහළ වෙලා දරුව මේ අවබෝධ කරව. මේ අවබෝධ කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත්මිදෙනවය කියලා යම්බඳු දහමක් දේශනා කරනවද. ඒ උතුම් ධර්මයේම අවබෝධ කරගෙන මේ බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු නිවනකින් නිවි සැනහීමට පත් වුණාද. ඒ උතුම් නිර්වාණ ධර්මයෙන් නිවි සැනහීමට පත් වෙන්නට ඔබ අප හැම දිනාට මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළ මහානුභාව සම්පන්න කුසල් දහම් නිවන් අවබෝධයට පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු වන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිඤ්ඤතු ඔකාස කමාමි මන්තේ ဒုတိယံ ဒုတိယံ ဩකාස කමාමි